හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි. හැමදෙනාම අද දවසේදීත් අපි සති දිනයන් කරන ධර්ම සාකච්ඡාවට පිළිගන්නවා. අද සති සිකුරාදා දවසයි 2017 වර්ෂයේ ජූනි මාසයේ 23 වෙනිදා. ඉතින් සෑම සතියකම සෑම දිනකදම වාගේ අපි කල්යන් මිත්‍ර එකතු වෙලා මේ ආකාරයට තථාගත ධර්මයේ සිහි කර ගන්නවා. ඒ තුලින් අපි කිසියම් උත්තේජනයක් ලබා ගන්නවා අපේ ජීවිත සකස් කර ගන්න. ඉතින් අද දවසේදී අපි සාමාන්‍යයෙන් යොදාගෙන තියෙන මේ පිසිකුලත දවස පූජ්‍යපාද උඩගබ්බල ඥානරත්න ස්වාමීන් සම්බන්ධ කරගෙන රතන සූත්‍ර දේශනාව ඉගෙන ගන්නයි. නමුත් ගිය සතියේදී උන්වහන්සේ මතක් කළ අපිට මේ සතියේදී හදිසි කාරණාවක් නිසා සම්බන්ධ වෙන්නේ නැති බව. ඉතින් ඒ අනුව අද දිනේට අපි යොදාගෙන හිටියේ ජනතා මහත්මයා මුලලා කායකත සති සාකච්ඡා කරන්නයි. නමුත් එතුමාට පොගුලේ අපහසුතාව තියෙනවාද ඒ සාකච්ඡා කරන්නයි. නමුත් එතුමා කරනවා ඉන්න කියලා ඉන්නවා. ඉතින් ඒ වගේම මේ අපි කරන සාකච්ඡාවකට එතුමා සහභාගීත්වයක් දරනවා කියලා මේ දැනුම් දුන්නා. ඉතින් අපිට පුළුවන් සාකච්ඡාවකට එළඹෙන්න. මට මෙන්න මේ වගේ වචන දෙකක් මතු වුණා. ඒ වචන දෙක ඉස්සරහන් තියාගෙන අපි සාකච්ඡාවට එළඹෙමු. අපිලාපන කියලා වචනයක්. මේක තමයි උපගන්හන කියලා. ඒ වචන හුරු පුරුදු කට්ටිය ඉන්නවද කවුරු හරි? අපිලාපන සහ උපගන්හන කියන. කිසියම් කෙනෙකුට කිසියම් ආකාරයේ මතකයක් තියෙනවා නම් ඒ වචන ගැන මතක් ගන්න තියෙනවා මතකයක් තියෙනවද කියන කාරණා. සරලව දැක්වෙච්ච අපිලාපන කියන්නේ කොලාපනින කියන වගේ. අනිත් එක නම් මම දන්නේ නැහැ සරලව ගන්න. අපිලාපන කියන්නේ කොලාපනිනවා වගේ කියලා. කොලාපනිනවා කියලා කියන්නේ ඒක අදහස්. කියන්නේ තනින් තන වරින් වර වගේ කියනවා වගේ තමයි තේරුම තියෙන්නේ. ඒක හිතව මටක් කියන්න දැක්වෙන්න සරලව ගන්න. ආහා උපගන් අනිත් එක තමයි උපගන්හන කියලා. හොඳයි, මම මේ එහෙනම් ඒ දෙකෙන් පටන් ගමු. බැලුවේ කල්‍යාණ මිත්‍ර දන්නවනම් ඒ දන්න දැනුමත් සමග සම්බන්ධ කරගෙන මම යන්න. ඉතින් අපි ඒ දෙක වචන දෙක පටන් අරගෙන අපි එහෙනම් සාකච්ඡාවකට ලැබෙමු. අපිලාපන කියන එකේ විරුද්ධ වචනේ තමයි පිලාපන කියලා කියලා දෙල තියෙන්නේ. පිලාපන. පිලාපන කියලා කියනවා මේ පාවෙනවට, පාවෙන ආකාරයට, පාවෙන ආකාර ස්වරූපයක් තියෙනවට. සාමාන්‍ය හිතක් ගත්තම පස්සේ හිතේ ස්වභාවය නිතරම අරමුණෙන් අරමුණට පායනවා කියන්නේ අනේ ඒ අවස්ථාවේදී මේ පිලාපන කියන වචනේ පාවිච්චි කරනවා. සාමාන්‍ය හොඳ අරමුණක් තමයි සුබයි කියන ඒ අරමුණක් අහුනොත් ඒ අරමුණත් එක්ක බොහෝ දුර යනවා. ඉතින් අනේ පාවන ගතියට ප්‍රතිවිරුද්ධ පැත්තක් තියෙනවා. ඒකට තමයි අපිලාපන කියලා කියන්නේ. අපිලාපන කියලා කියන්නේ ඒකට. එතකොට මේ උපගන්හන ලක්ෂණය කියලා තවත් ලක්ෂණයක් තියෙනවා මේ සිතක සිහියක. ඒ ගැන අපි ඉගෙන ගන්නත් ඕනේ. මේ විදිහටයි ඒක කියන්නේ. සිහිය පවත්වනකොට අපි දැන් භාවනාවකට යොමු වෙලා සිහිය පවත්වන අවස්ථාවක් වෙන කෙනකොට මේ අපිලාපන සහ උපගන්හන ලක්ෂණය කියලා මෙන්න මේ අවස්ථා දෙකක් තියෙනවා. මේ අවස්ථා දෙකම ගැන දැනුවත් වෙලා තියෙන්න ඕනේ. මොකද තියෙන්න ඕනේ කියලා කියනවා සතක දේශනා. මොකද එහෙම නැත්නම් මේ විවිධ අයගේ විවිධ කියාදීම් එහෙම නැත්නම් මත හින්දා තමන් කරන භාවනාව වැරදි එහෙම නැත්නම් කරන දේ හරිද කියලා විචිකිච්ඡාවක් ඇති වෙන්න පුළුවන් කෙනෙකුට. හින්දා මේ වචන දැන ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා වචන දැන ගැනීම නෙමෙයි, ඉතින් වචන හැදීගෙන ගැනීම නෙමෙයි. නමුත් ඒ ඔස්සේ කියන්නේ මොකද්ද කියන එක. කිසියම් චිතක සිතිවිලි අරමුණු එක්ක පාවෙන්න දෙන්නේ නැතුව නතර කරන්න යම් සිහියක්ද ඒකට කියනවා අපිලාපන කියලා. ඉතින් අපිලාපන කියලා කිව්වේ පාවෙනවටනේ. ඉතින් අපිලාපන කියන්නේ මේ කිසියම් චිතක ඒ අරමුණු එක්ක පාවෙන්න දෙන්නේ නැතුව නතර කරන්නේ උදව් වෙනවනේ අපිම් සිහියක්. මේකට කියනවා අපිලාපන කියලා. පාවෙන ස්වභාවයට ප්‍රතිවිරුද්ධ බව තමයි මේ අපිලාපන කියලා කියන්නේ. හිතක් ගත්තම ඒක අරමුණේ අරමුණට පාවෙලා යනවා. අරමුණත් එක්ක පාවෙලා යන ගතිය වළකන්න නම් ඒ අපිලාපන කියන සිහිය අවදි කරගන්න ඕනේ. අපිලාපන කියන සිහිය අපි පවත්වන්නේ කොහොමද? භාවනා කෙරුවෙච්ච කෙනෙක් දැන් අපි හිතන්න පුළුවන් එක නේද? අපිලාපන කියන සිහිය පවත්වන්නේ මේ සති නිමිත්ත කියන දේත් එක්ක. සති නිමිත්ත ගැන අපි කතා කරලා තියෙනවානේ බොහෝ අවස්ථාවල. සති නිමිත්තත් එක්ක තමයි අපි දාපන සිහිය පවත්වාන්නේ. සතිපට්ඨාන කියලා දෙන්නේ අපිට පරිමුඛන් සති උපට්ඨ පෙත්වා කියන්නේ ඒකට කියවෙන්නේ අර පාවෙන්න නොදී එක එක දිශාවලට යන්න නොදී එක තැනක තියා ගන්නවා කියලා. ඒකට ඒකට උපකාර වෙන්නේ එතකොට සති නිමිත්ත. එතකොට ඒක තමයි අපි දාපන සත්‍යය. ඊළඟට උපගන්හන කියන්නේ වෙනත් වෙනත් අරමුණු ගැන හොයන්ට සීකරන්න ඉඩ දෙන්නේ නැතුව කුසලාරම්මණයකම නැවත නැවත හිත පවත්වන්න ගන්න උත්සාහය තමයි උපගන්හන කියන සිහියෙන් කරන්නේ. වෙන වෙන අරමුණු ගැන සීකරන්න ඉඩ දෙන්නේ නැතුව කුසලාරම්මණයක නැවත නැවත හිත පවත්වන්න කරන උත්සාහය තමයි උපගන්හන සිහියෙන් කරන්නේ. දැන් අපි භාවනාව ගැන හිතුවා. දැන් අපි එකක් ඉගෙන ගත්තා. මොකද්ද පරිමුඛ සතිපට්ඨ දෙත්වා කියලා අපි ලපන කියන්නේ මොකද්ද කියන එක. ඊගා ගණිත එකත් එතනින් ඉගෙන ගන්න පුළුවන්. දැන් ආනාපාන සති භාවනාවයි ගත්තොත් ඉස්සෙල්ලාම නාසිකක් ගෙවා මොක නිමිත්තේවා කියලා ඊගාට එතන සිත පිරව ගන්නවානේ. ඒක තමයි අපි ලපන සිහිය. ඒක තමයි ඒක අපි ලපන සිහිය නාසිකාග්‍රේ සිහිය සතිය තියෙන එක. ඊළඟට එහෙම නාසිකාග්‍රේ සතිය තිබ්බට ඒක තියාගන්න මොකක්ද උපකාර ධර්මයක් ඕන වෙනවනේ. ඒ උපකාර ධර්ම හැටියට අපි මොකද කරන්නේ? සතෝ වස්ස සත්‍ත්‍ති සතෝ පස්ස සති කියලා කියනවා නේද? ඒ ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රයෝජනට ගන්නවා. එතකොට එහෙමනම් ඒකට තමයි මේ උපගන්හන කියලා කියන්නේ. සති නිමිත්තේ හිත තියාගන්න උපකාර වෙන ධර්මයට. හිත දුවන්න ඉඩ නොදී හිත ඒ චේතනෙම තියාගන්න උපකාර වෙන ධර්මයට තමයි උපගන්හන කියලා කියන්නේ. ඒක දැන් භාවනාවක් තුළම අපි හැමදාම කරන බලාපොරොත්තු වෙන භාවනාව කරන භාවනාවල දෙකේම අපි දැක්ක හැනම් අපි ලබන කියන්නේ මොකද්ද කියන එකයි උපගන්හන කියන්නේ මොකද්ද කියන එකයි. මේක වැදගත් වෙන්නේ මොකද? දැන් වර්තමාන ලෝකයේ අපිට කතා බහ කරනකොට කල්යනා මිත්‍රෝගෙන් එහෙම නැත්නම් වෙනත් අයගෙන් හැම ලැබෙනවා සති නිමිත්ත වැදගත්. එහෙනම් නම් කරන්නව ආස්වාද ප්‍රාස්වාද වැදගත් කියලා. එහෙම හරිනේ ඇහිලත් ඇති. සති නිමිත්ත ගැන කතා කරනකොට ගොඩාක් අපි ගෞරවනීය සයන් වාසල අපි නම් කියන්නේ නැහැ කියන පදන මත මෙහෙම අදත් නම් කියන්නේ නැහැ. නමුත් අපි තෝංගක් උදව් කරන සයන් වාසල අපිට සති නිමිත්ත ගැන බොහෝ කියනවා. කිස්මතු කළ හදිසියේ කතා කරනවා. හදිසියේ කියලා දීලා තියෙනවා. අපි ඒ ගැන අවධානය යොමුලා ඉන්න කාලෙක අපිට තව කෙනෙක් කියලා කියනවා සති නිමිත්තෙන් ඇති මොකද්ද? සති නිමිත්ත නෙවෙනේ ආශ්වාස ප්‍රාශ්වාසයේ සිටේමන්. ආශ්වාස ප්‍රාශ්වාසයේ නේද ඕනේ කියලා. ඒත් ඔය වගේ අදහස් එන නිසා තමයි අපිට මේක දැනගන්න වෙන්නේ. දැන් එමුනේ අපිට පේනවා මේ විදිහට හිතලා බලනකොට මේ දෙපැත්තම එකසේ එක විදිහට වැඩ කරන්න ඕන වෙනවා කියලා අපිට නේද? අපිට අවශ්‍ය දැනට අපේ ඇත්තටම අපිට අවශ්‍ය දේ ඕ අවශ්‍ය තැන සති නිමිත්තක් නෙවෙයි ආස්වාද ප්‍රසවාසයක් නෙවෙයි. ඒක දෙන්නේ තවත් එපිට තවත් ප්‍රසූල් එන්න තියෙන දෙයක්. නමුත් ඒ සඳහා මේ දෙකම අවශ්‍ය වෙනවා කියන දේ අපිට තේරුම් ගන්න පුළුවන්. මේ අපිලාපන සහ උපග්‍රහණ කියන සිහි දෙකම අවශ්‍යයි කියන දේ හිතා ගන්න පුළුවන්. මම හිතනවා මම කිසියම් දෙයක් ඉස්මතු කළා. එතනින් අපිට සාකච්ඡාවකට ඇතුළු වෙන්න පුළුවන්. අපි එහෙනම් මේ ආනාපාන සති භාවනාවක් කරනකොට ඒ ආකාරයකට සති නිමිත්තක් හඳුනාගෙන සති නිමිත්තේ සිත පවත්වා ගැනීම සහ සති නිමිත්ත සතිනිමිත්තක් වාපාගෙන ඉන්න සතිනිමිත්තක හිත පවත්වා ගැනීම සඳහා උපකාර ධර්මයක් විදිහට මේ ආස්වාස ප්‍රාස්වාසය කියන දේ පාවිච්චි කිරීම පිළිබඳව තමයි මේ මතු කළේ. ඉතින් අපි එතනින් සාකච්ඡාවකට එන්න ඕනේ. මම ඉස්සෙල්ලාම මේ වෙන චිත්‍ර මාධ්‍යින්ද මොකද මේ සාමාන්‍ය මේ දිනවල පැයකට පමණ කාලයක් සම්බන්ධ වෙලා ඉවත් වෙන නිසා අපි දන්නවා ඒ වගේ මේ දිනේ බොහෝ භාවනා කරන අපිට හොඳක් උපකාර කරන කල්යාණ මිත්‍රියා. ඒ නිසා මම ඉස්සෙල්ලාම ගෞරවයෙන් චිත්‍ර මාධ්‍යින්ද ආරාධනා කරනවා මෙතනින් අපි සාකච්ඡාවට එකතු වෙමු. එතකොට සර්. මේ දේවල් මගේ මනස තුලත් ඇති වෙනවද කියන එක දකින්න ඉතනේ අපි භාවනාවෙන් කරන්නේ. දැන් අපුණාතන කියන එක ප්‍රසංගාත්මක වගේ පොළාපන්නේ වෙන අතත් අහලා කියනවා. ඒකම තමයි පාවෙනවා කියන එකද අපේ මානසික ස්වභාවයනේ. පාවෙනකත් කියන්නේ මේක අරමුණක ඉන්නේ නැහැ. අපි නිකන් හිතලා බැලුවොත් අපි මේ විදිහට හිතමු දැන් උදේට නැගිටලා විනාඩි 10ක් ඇතුළත ආපස්සට හිතලා බැලුවොත් අපි මොනව මොනව ගැන හිතුවදිනේ විනාඩි 10 කියලා. අපිට තේරෙනවා මේ මානසික ස්වභාවය තමයි ඒ කාරණක ඉන්නේ නැති බව. ඒක යනවා ඒකෙන් තව එකකට යන තව එකකට යන පටන් ගන්න එකෙන් නෙමෙයි ඉවර වෙන්නේ. ඉතින් ඔය ආදී වශයෙන් අපි තමන්ගේ ඇතුළෙන්ම මේක දකින්න උත්සාහයක යෙදෙන්නේ. බුදු පොළාපණින ගතිය තමයි හිතේ තියෙන්නේ. ඉතින් ඒ පොළාපණින ගතිය නැතුව හරි විදිහට දැන් අපි අනිත් වචනේ කියුවේ පාවෙන ආවෙන ස්වභාවය නැතුව පාවෙනවා කියන එකේ විරුද්ධ වචනේ මොකද්ද? කිඳා බහිනවා කියන එක. යම් කිසි දෙයක් තුළ කිඳා බහින්න පුළුවන් නම් එතනින් තමයි අපිට අපේ මනස අල්ලගන්න පුළුවන් වෙන්නේ, ධර්මතාවයන් දකින්න පුළුවන් වෙන්නේ. අර කොලා කලින් එහෙම නැත්තම් පාවෙන ගතියත් එක්ක අපිට කිසි දෙයක් අහුවෙන්නේ නැහැ. මොකද එකින් එකට පැනපැන යන ස්වභාවයක් තියෙන නිසා. ඒකට භාවනාවක යෙදෙනවා කියන්නේ මොකද්ද? මේ කොලා කලින් එහෙම නැත්තම් මේ පාවෙන ස්වභාවය තේරුම් අරගෙන එතනින් ඉදිරියට ගිහිල්ලා මේ කිඳා බහින ගතියක් යම් කිසි ධර්මතාවයක් තුළට කිඳා බහින්න පුළුවන් ගතියක් මනස ඇති කරගන්න එකට අපි කියනවා උදර්ශනා කරනවා භාවනා කරනවා කියලා. එතකොට මුලින්ම ඒ අර පොළාපන්න ගතිය නැත්නම් පාවෙන ගතිය තේරුම් ගන්න තමයි කියලා හිතෙන්නේ. තථාගතයන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා පංච නීවරණ ගැන. පංච නීවරණ උන්වහන්සේ කියනවා පංච නීවරණ හිතක තියෙනවා නම් එවැනි හිතක අපලාපන ලක්ෂණයක් නැහැ. මොකද ඒක ස්වභාවය තමයි එකින් එකට මාරු වෙන්නේ. දෙක කුඩයක් ගැන, කාපු දෙයක් ගැන, අහපු දෙයක් ගැන, එහෙම නැත්නම් මේ කවදා හරි ජීවිතේ වෙච්ච සිද්ධියක් හිතට අරගෙන ඔය අපේ මනසේ හැටිනේ දැන් භාවනා කරන්නේ යනකම් ඕක ඔය විදිහට වෙනවා කියලාත් අපිට තේරෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මොකද ඉතින් තමයි ඉන්නේ ජීවත් වෙන්නේ. නමුත් යම් කිසි දවසක අපි තේරුම් අරගෙන මේක නෙමෙයි මේ අපිලාපන ගතිය සොයන්න ඕනේ, ඒකට අවශ්‍ය වෙන අනිත් කරුණු කොහොමද කියලා සොයා ගන්න ඕනේ කියන අදහසින් කෙනෙක් භාවනාවකට ගියොත් මුලින්ම දකින්න ලැබෙන්නේ ඔය පංච නීවරණ තමයි. ඉතින් ඒ පංච නීවරණ කියන තුරු අර අනිත් ගතිය කියලා බහිඳ ගැසෙන්නේ නැහැ. ඒ නිසාම තථාගතයන් වහන්සේ කියනවා එවැනි හිතක මේ විදර්ශනාව වඩන්න බෑ, මේ ධර්මතාවයන් ඇතිව නැති වෙන හැටි දකින්න බෑ. ඒ නිසාම කියනවා මේ හේතු මෙහෙත දුවන මේ පාවෙන හිත යම් කිසි දෙයක අලල තියාගන්න හැකියාවකට මුලින් පත් කරගන්නවා. ඉතින් ඒකට තමයි අපි සමත භාවනාව කියන්නේ නැත්නම් අපි බකලාට ආලාපාන සතිය තමයි ගන්නෙ. සම්පද තථාගතයන් වහන්සේ කියලා තියෙනවානේ අපිට දැනට මාසයක් කියලා දීලා තියෙනවා කායගත සතිය නැතුව කෙනෙකුට මේ දේ අවබෝධ වෙන්නේ නැහැ කියලා. ඇත්තට මේක කියනකොට මතක් වුණා අනුත්තරනිකායේ ඒකක නිපාතයේ සූත්‍රයක් හම්බුණා මේ කායගත සතියමයි අවශ්‍ය කියලා. ඉතින් අපි ඒ නිසා බොහොම කල්පනාමය සූත්‍රයට හුඟක් දෙන්න ඕනේ. ඉතින් කායගත සතිය දික් කියන්නේ ඒකමයි. මේ දුවන හිත කියන්නේ කයේ නෙමෙයිනේ තියෙන්නේ. මේ කයේ නෙමෙයි මේ හිත තියෙන්නේ. ලෝක පුරා අපිට ලෝකයක් තියෙනවා. එළියේ ලෝක පුරා. ඉතින් තථාගතයන්ට කියන මේක ගන්න ඇතුළත මෙන්න මෙතනයි ලෝකය තියෙන්නේ. මේ ලෝකය දිහා බලන් ඉන්න. ඔය අරියම යන්න ඕනේ. මේ ඔක්කොම මෙතන තියෙනවා. ඉතින් අන්න ඒකත් ඇති කරගන්න තමයි අර උපගන්න කියන වචනේ ඒක අලුත් දෙයක් නෙවෙයි. අපි ලාපන කියන තරමක් අහලා තිබුණා. ඒ උපගන්න ස්වභාවය ඇති කරගන්න අපි උත්සාහ වෙන්නේ අර පාවෙන සිතෙන් අයින් වෙලා යම්කිසි එක ධර්මතාවයක් අපිට කිඳා බහින ස්වභාවයෙන් මනසින් දකින්න පුළුවන් නම් ඒ නියම ස්වභාවය දැක ගැනීම හැකියාව ඇති වෙන නිසා කියලා තමයි දැන් තේරුම් ගන්න තියෙන ලක්ෂණය. ඉවසන්න. ඉවසන්න කිව්වම බොහොම පේන්නේ. හොඳයි. අපිට මම හිතනවා මේ ගමන මේ අපි මෙතෙන් පටන් ගන්න අද මේ අපිට අපේ හැකියාව විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන් වික්‍රම් සත්‍යන්තයකට තේමුල තියෙන නිසා කල්‍යාණ මිත්‍රන් තව ටිකක් උනන්දුවක් ඇති වෙලා වෙනදත් භාවනා කරන අය වුණත් තව ඊට වැඩි මේ භාවනාවකට මේ වෙන උපකාර කරගන්න විදිහට අපි යොමු වෙමු. අපි ආනාපාන සතිය පැත්තේ ඉන්නේ. මම ජයන්ත මහත්මයාට යොමු වෙනනම් ජයන්ත මහත්මයා සමා වෙන්න උතුමාගේ අසින් සත්‍යයෙන් බව දන්නවා. ඔකේ කතා ගන්න පුළුවන් මත්තමද දැන් මේ විදිහට සති නිමිත්ත කෙනෙකුට සොයා ගන්නකොට මේ සති නිමිත්ත කෙනෙක්ගේ නාසිකාග්‍රේ වෙන්න පුළුවන් මේ එහෙම නැත්නම් වෙනත් සති නිමිත්තක් වෙන්න පුළුවන්. ඒ සති නිමිත්ත කෙනෙකු තෝරාගෙන භාවනාවකට වාඩි වෙන කෙනා සම්පූර්ණයෙන්ම තමන්ගේ නිවර්ණ නැති කරගෙන භාවනාවකට වාඩි වෙනවා වාඩි යුතුද? එහෙම නැත්නම් පංච නිවර්ණයන් ඇති පුද්ගලයේ නේද භාවනාවකට වාඩි වෙන්න සිද්ධ වෙන්නේ? ඒකෙන් හානියක් වෙනවාද කියන කාරණා ටිකක් ඉස්මතු කරලා දෙන්න. ඒකට ඒ වගේම මේ කිසියම් ආකාරයකට පංච නිවර්ණ තිබෙන පුද්ගලයෙක් හෝ භාවනාවකට වාඩිලා තමන්ගේ ඒ සති නිමිත්ත හඳුනාගෙන සතිවා උපගන්හන ධර්මයන්ගේ උපකාරයෙන් එතන කුසල සිතක් පවත්වා ගන්න පුළුවන් නම් ඒ උතුලින් පංච නීවරණයන් යතයමක් සිදු වෙන්න පුළුවන් නේද කියන කාරණාව මට හිතෙනවා. මම ඉතින් තව ටිකක් කතා කරමු දෙන්න ගැන යනවානේ. මට හිතුණා මේ අපිට මතක් වෙන වල සූත්‍රයක් සූත්‍ර දේශනාවක් සතකට යනවා විසින් දේශනා කරපු චප්පානක සූත්‍ර දේශනාවේ ගැන කියනකොට නේද? චප්පානක සූත්‍ර දේශනාවේ අපි කවුරුද දන්න සූත්‍රයක් මේක. අර හය පැත්තකට අදින සත්තු හය දෙනෙක් බුදුරජාන් වහන්සේ සමකලා අපේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට කියන මේ ආයතන හයට. ඉතින් එහෙම සමාන කළා උපමා කරගෙන බුදුන් වහන්සේ අපිට කියලා දුන්නා මේ ක්‍රමයක්. ඒ හැමතැනම තමයි දුවන් හදන සත්තුන් ඒ සත්තු හය දෙනා තම තමන්ට කම්ෆර්ටබල් තැනට තමන්ට හුරු තැනට යන්න හදනවා. යන්න හදනකොට මේ ඒ හය දෙනා එකට ගැට ගහලා තියන්න කණුවක් නැදින් හදලා කියලා. ඉතින් ඒක කවුරුද ගන්න කතාව. ඉතින් ඒ විදිහට කරනකොට මේ සත්තු හය දෙනා එක තැනට ගැට ගහලා ඉන්නකොට ඒ සත්තු හය දෙනා ඒ තමන්ගේ පුරුද්දෙන් යන්න හදයි. නමුත් එහෙම හදලා හදලා මහන්සි වෙලාම බැරිම තැන එකතන වැටලා ඉඳී නේද මම කිතීම කියන්නේ. එතකොට ඒ වගේ අපිත් මේ අපි හැමතැනම දුවන් හදන මේ ආයතනයෙන් දුවන් හදන ආයතනය සම්බන්ධ කරගෙන දුවන් හදන හිත කිසියම් එකතැනකට ගැට ගන්න හදනකොට ඒක හැමතැනම දුවයි. ඒ දුවන්නේම මේ පංච නීවරණ නිසාම තමයි. එසේ නමුත් අපි අපේ අර උපගන්හන කියන ලක්ෂණය ඒ සිහිය වැඩිපුර තියාගන්න දක්ෂ වෙන තරමට අපිට පුළුවන්කම තියෙවි හති ගස්සවන්න. එහෙනම් හති වට්ටවන්න මේ අර දුවන් හදන ගතිය. ඇහැට කනට නාසයට දේවල් හොයාගෙන දුවන් හදන ගතියට හති වට්ටන්න පුළුවන් වෙයි අර සතු හය දෙන හසයට වගේ කියලා එහෙම හිතෙනවා. යන තමයි අපිට මෙන්න මේ කාරණාව පිළිබඳ එමක් කියලා දෙන්න පුළුවන්. මේ දැනටත් උපදන්හන කියන්නේ උපදන් ස්වා කියලා ශබ්ද කෝෂයේ තියෙනවා එළඹීම පැමිණීම කියලා. මම හිතන එක ප්‍රයෝජන වෙයි කියලා. හරි ගාන වෝම් පින්සෙත් ඉදවන්නේ. ඔව්. හොඳයි. ඇත්තම දැන් කෙනෙක් දවස්මාත් කියෝගේ මේ නිවන් නැති ශක්තියට නැත්නම් අදු ශක්තියට වඩා දැන් සාමාන්‍ය ගාතොත් යෝගී ගතාම සාමාන්‍ය ජීවිතයක් ගත කරන කොටත් එළඟම නිවන කියන දේවා නිරන්තරයෙන්ම පවතින ඇතිවන දේවා නිවර්ණයන්ට අපේ සිත යට වෙනවා. ඒක තමයි සංසාර කුරුද්ද. ඉතින් මේ දැන් මේ යන්නේ උඩුගම් බලා යන ගමනක් වෙනකොට මෝඩිසම කරන්න කියන දේ තමයි නීවරණ ධර්ම යටපත් කරන එක. එතකොට දැන් කෙනෙක් අපි හිතමු ආනාපානසති භාවනාව සඳහා වාඩි වෙනවා නම් වාඩි වෙනකොට දැන් අපි කරන දේ තමයි ඇස් දෙක පියාගන්න. එතකොට එහෙන් අරමුණු එන්නේ නැහැ. ඉතින්කට නාසයෙන් අපි මොකෝ ඒක ගන්ධයන් අපිට ඒක නිරෝධ දැනෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ලෞකික නැහොත්. ඒක ජීවිතක් අරමුණු එන්නේ නැහැ අපි මොකක් හපන්නේ ඒක දෙන්නේ නැති නිසා. ඒ කයස දැනෙන්නේ සමන් වාඩි වෙලා ඉන්න ආසනයේ ගැටෙන තැන් තමයි ආවර්ෂ පොයින්ට් කියලා කියන එක තමයි අපිට දැනෙන්නේ. ඒකත් විඳින්න තරම් රසයක් නැහැ. ඒකට ඇලෙන්නවත් ගැටෙන්නවත් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ විදිහට බලනකොට දැන් මූලිකවම ප්‍රශ්න වෙන්නේ ඇත්තටම මේ ශබ්ද කියන එකයි සිතුවිලි තමයි මූලික ප්‍රශ්නේ වෙන්න කෙනෙක්ගේ තමන් ගාවට ගන්න තියෙන මූලික ප්‍රශ්නයක් වෙනවා. මේ වටාපිටාවේ තියෙන ශබ්දයි සිතුවිලි අපි පෞද්ගලික ශබ්දකීමක් තියෙනවා. දවසක් මේ සීල ව්‍යාපාර වලට සහන කරගෙන ගියාම ඊට හාටත්තේ අප්‍රිකානු කණ්ඩායමක් ඒගොල්ලෝ තෝරේ වාදනය කරනවා. ඉතින් කිසිම කෙනෙකුට හිත එකඟ කරගන්න බැරි වුණා. ඉතින් අර පිළාපන රක්ෂණය තමයි තියෙන්නේ. මොකද පොඩ්ඩක් හිත එකඟ කරගන්න මහන්සියෙනවා ලොකු සද්දයක් එනවා. ඊට පස්සේ ඒකට හිත දුවනවා. නැත්නම් ඒක ඇහෙනින්ද ඒක ජීවිතය නිසා ඒකට හිත තනිනවා. ඉතින් මේ ආපහු නැවත හුස්ම රැල්ලට ගේනීමේ අපහසුතාව තියෙනවා. කොච්චර මහන්සිය දැක්කත් මොහොතක් තියෙනවා ආපහු අර සද්දපත් වලට යනවා. ඉතින් ඒ කියන්නේ වටාපිටාවේ ශබ්ද කියන පරිසරයක ඉන්නකොට මේ විතරම හිත කොලාපන්න එහෙමත් නැත්නම් පා වෙනවා වෙන අරමුණකට යනවා. ඒක තමයි අපි කියාර දවස් මාසම රැස්රේ පිරාකන ලක්ෂණය කියන්නේ. ඒ වගේම තමයි අපි ශබ්දපත් නැතිව තැනක අපි භාවනා කරන්න ගත්තා. අපිට මේ දවස් පුරාම නැත්නම් ඊට කලින් දවස් කරපුවා නම් අවුරුදු ගානකට කලින් කරපුවා හැරි මොනවා හරි දෙයක් මතක් කරලා ඒක අපිට අපේ හිතේ හොල්මක් කරනවා. මොකක් නැත්නම් අපේ හිතට බල දෙන්න පටන් ගන්නවා. ඒක නිතරම මතක් වෙනවා. ඉතින් අපි සිහියෙන් හිතේ නැත්නම් ඒ මතක් වෙන දේ ඔස්සේ සෑහෙන දුරක් යනවා. ඊයර පස්සේ තමයි අපි දැනගන්නේ අපි මෙතන වාඩිවෙන්නේ හුස්ම ගන්න දිහා බලන්නයි. නමුත් ඉතින් හුස්ම ගන්න දිහා බලන්න මේ කරන්නේ මේ සිතුවිලි ගැන විතරයි කියන එක. එතකොට තමයි අපේ නිවර්ණ ධර්ම අපිට තේරුම් ගන්න පුළුවන් වෙන අපේ දැන් හිත විසුරුණා. මේ උද්දච්චය කියලා විසිරෙන. ඒ වගේම තමන්ගේ දරුවෙක් තියනවා නම් සමාජයට කාමච්ඡන්දි නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මේ නිවර්ණ ධර්මම තමයි අපිට බාධා කරන්නේ. ඒ නිසා මේ නිවර්ණ ධර්ම අසුපුද්දලේකට අර සතිය පිළිතවන්න ගන්න අර සති උදුවේ පිළිතව ගන්න. එහෙනම් නැත්තම් අපි කියනවානේ අපි මිනිස්සු කියලා නාසිකාග්‍රය මොකද මිනිස්සු වා කියලා කියන නාසය අන්ත්‍රිය හරි මොකද කරටුටින් හරි හුස්ම සාමාන්‍ය යන්නේ වදින්නේ හරියේ. ඉතින් එතනට සිහිය තියාගත්තාම ඔන්න පොඩ්ඩක් හැකියාවක් තියෙනවා කෙනෙකුට මේක දිහා බලන්න. මොකද මේ දැනෙන හින්දා කාය ස්පර්ශය නිසා හුස්ම වදින තැන දැනගන්න හින්දා ඒක ටිකක් කොහොම දැන් ටිකක් උත්සාහයෙන් ජීවිතයෙන් ඒක දිහා බලන්න කෙනෙක් පටන් ගන්නවා. ඉතින් ඒ විදිහ තමයි ටික ටික පොදු කරනවා. ආයෙ පිට යනවා ආපහු ගියනවා. ඉතින් ඇත්තටම පිට යන තරම් ප්‍රමාණයකටම ආපහු ගියනවා කියන එක තමයි භාවනාව කරලා කියන්නේ ආධුනික යෝගාවචරයකට. ඒ කියන්නේ ගියනවා කියන්නේ තමන් දක්ෂෙක් වුණා කියන එක. ඒ කියන්නේ කොයි වෙලාවකවත් මෙතන හුස්ම ගන්න තිබ්බ හිත පිට ගියා කියන හිතනවට වඩා මේ පිට ගිය සිහිය ආපහු ගෙනාවනේ කියලා කෙනෙක් සතුට වෙනවා නම් සතුට වෙන්න පුළුවන් නම් එයාට හැම පරියන්ක භාවනාවකින්ම අපිටින් නැගිටලා එන්න පුළුවන්. මොකද ඒ උත්සාහය අපිට යන්න ඒ හැම එකක්ම ඉදිරියෙන් කරන දේවල් වලට ආශිර්වාද කප්පෙන් සතුට වෙනවා. ඒ කුරුදු ඇති කරගත්තාම ඒ කුරුද්දම යනවා. ඉතින් ඒ විදිහ තමයි කෙටියෙන් සඳහන් කරන්න පුළුවන් දේවල් සමහරක් තේරුම් ගන්න. සාදු තිරුවන් සරණ යනවාද. හොඳයි මම නැවතත් ගෞරවයෙන් යොමු වෙනනම් චිත්‍රමාත්මියට මම චිත්‍රමාත්මිය ඒ කාරණාවත් එකතු කරලා අපි පොඩ්ඩක් මෙතන ඉස්සරහට ගෙන යන්න. තිරුවන් සරණයි. අපි අපිලා අපේ ලක්ෂණයත් එක්කම හොලාපණින් නැති කිඳා බහින් ලක්ෂණ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මොකද මේක අපි ඇත්තටම අහලා තේරුම් අරගෙන තිබුණොත් තමයි භාවනාවකදී අපිට ඒක අත්දකින්න ලැබෙනකොට තේරුම් ගන්න මේක නේද මේ අපි කතා කරේ කියන එක. එතනදී ඉතාමත්ම පහසුවෙන් කරන්න පුළන්නේ මොකද මේ අපි හුඟක් දැන් අහනවානේ දැනට මහත්මයා කිව්ව කෙනෙක් කියන දේ තව කෙනෙක් දෙයට විරුද්ධ වෙන්න පුළුවන්. ඇත්තටම හුඟක් වෙලාවට මේ ධර්මයේ මෙහෙම ගතියක් තියෙනවා. ඒ අපිට එකපාරට ඇහෙනකොට මම ඒක උදාහරණයක් ලෙස පෙන්නන්නම්. ඒක හොඳින් තේරුම් ගන්න ඇහෙනකොට හිතෙනවා මේක නෙමෙයි මේක වැරදි කියලා. මේක නෙමෙයි හරි දෙය කියලා. ඒ මොකද ඒක තමන්ගේ හිතට එනවා නම් එක පාරටම තේරුම් ගන්න මෙන්න දෘෂ්ටිය. මේ දෘෂ්ටියක් තියෙනවා. මේ මම කියන පුද්ගලයාගේ හිතේ තියෙනවා යම් කිසි දෙයක් තියෙනවා. ඒක තමයි හරි එක. ඒකට විරුද්ධ නම් එහෙම දෙයක්. එතකොට වෙනවා මේක වැරදි මේක වැරදි. නමුත් ඔය සත්‍ය ඇත්තටම මේ හටත් තිබුණා. නමුත් දැන් එහෙම කියනකොටම දැන් ඒක එකපාරටම හිතන පුරුදු කරලා තියෙන හිතට මේකත් හරියන්න පුළුවන්. මේ මම හිතන එක විතරක් නෙවෙයි මේකත් හරියන්න පුළුවන් හොඳ මේ ගැන හිතන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ අපිට එහෙම ගැටියක් තියෙනවා. දැන් අපි ලාපන කියන වචන තෝරනකොටම අපිට ඒක තේරුණා හොඳටම. දැන් මට හිතුණා දැන් දලතමහත්මයා අපි ලාපන කියන එක දන්නවාද කියලා අහනකොට දැන් හිත ඇතුලේ කැරකෙන දැන් ඇහුණනේ වචනය. දැන් මේ වචනේ හරි අහලා තියෙනවද කියන එක ඇතුලෙන් ඉතින් අර ෆයිල් සවුත් කරන ගතිය තේරෙනවා. එක්කපාරම දැන් ප්‍රසන්න මහත්මයා කිව්වා මේ අහලා තියෙනවා මේ කොලා කනිනවා කියලා. ඇත්තටම ඒකත් අහලා තිබුණා. අහලා තිබුණ නිසා ඒකත් එළියට ආවා. නමුත් දනත මහත්මයා කියපු එකත් ඇහුණා. මේ පා වෙනවා කියන එක. ඒ එකපාරටම අර වෙනද පුරුද්දට නැතු වෙහෙතුණා. මේ දෙකම එකයිද කියලා. ඒ අනේ එහෙම හිතෙන ගැතිය එන්න නම් අපිට ඒ පිටතේන අරමුණ තුල සිඳා බහින ගැතිය හිතේ ඇති කර ගන්න වෙනවා. අන්තිමට බැලුවාම මේ දෙකම එකයි. පාවෙන යමන් ඒකේ විරුද්ධ වචනය සිඳා බහින එක. පාවෙන ගැතිය තමයි එකින් එකට පැනපැන යනවා කියන එකම තමයි කොලා කන්නවා කියන්නේ. දැන් බෝලයක් ගහුවොත් අපි දන්නවා සමහර බෝල තියෙන කොලා කන්නවා. සමහර ඒවා බාරකේ යටට යනවා. ඒ වගේ දතියක් තියෙනවා. ඉතින් ඒ මනසේ ස්වභාවය තියෙනවා. ඒක අපි තේරුම් ගන්න අර අපිට හොඳටම උත්සාහයක යෙදෙන්න වෙනවා. දැනට අපි යම් කිසි දෙයක් අහලා තියෙනවාද? ඒ තුළම මේ සත්‍ය දකින්න බලාපොරොත්තු වෙන එකට වැටිය යම් කිසි දෙයක ඇහෙන දෙයක් තුළ අපි දන්නේ නැති අපිට ඇහිලා නැති දෙයක් තුළ මේ සත්‍ය තියෙන ඉඩ තියෙනවා. ඒ නිසා ඒ දෙකට නහුඟන් දීලා අර ඒ දෙක තුළම සංකීර්ණ තරමක සිතා බැලීමක් සිද්ධ වුණොත් තමයි අපි නියමදී උතරින් ගන්නෙ කියලා. ඒක මගේ හිත තුළම දැන් මුණු නිසා මම හිතුවා ඒක ඒ විදිහට කියන්නම් කියලා. ඉතින් මේ ගැතිය අවශ්‍ය නම් අපිට තේරුම් ගන්න. මොකද අපි දැන් ගස්ලා කියන දැන් අපි මේ දැස්ලා කතා කරන පංච උපාදානස්කන්ධ ගැන. අපි ගෞරවණීය ස්වාමීන් වහන්සේලා අපේ කල්‍යාණ මිත්‍රයෝ නොයෙක් ක්‍රම වලින් අපිට මේක කියලා දෙනවා. නමුත් තාම අපේ තියෙන්නේ අපේ ලාපන ලක්ෂණ. පිලාපන ලක්ෂණය. අපි මේක එකින් එකට පැනපැන යනවා. අපිට පුළුවන් වෙන්නේ සිත යම් කිසි තරමකට සමාධිගත වෙච්ච වෙලාවක මේ කියන්නේ මොකක්ද කියන එක. දැන් මේ එහෙම කියනකොට මේ පොඩි කලිනුත් මේ උදාහරණ කියලා තියෙනවා. ඇත්තටම ওই භාවනා වැඩසටහනකදී මේ සිදුවුණු යම් කිසි දෙයක් ඒක ඇත්තට ලොකු සිදුවීමක් නෙමෙයි. නමුත් ඒදී අහුවෙන්නේ නැහැ අර අපලාපන ලක්ෂණේ හිතට පුරුදු කරගෙන ගියේ නැත්නම් කියලා හිතනවා. දැන් ගලත් මහත්ම එක කියනකොට ඒ ඔක්කොම එකට එකට එකතුනා වගේ හිතනවා. මොකද ඉතර භාවනා වැඩසටහනකදී මේ ගොඩක් ඉස්සර දැන් වරු 10 කට ඉස්සර තර මේකින් භාවනාව ගැන දන්නේ නැහැ. දැන් වාඩිලා භාවනා කරනකොට තේරුණා දැන් මේ හිත ගිහිල්ලා කොහේ හරි ඈතක ගිහිල්ලා මොනවාදෝ කල්පනා කරනවා. මේ කල්පනා කරන්නේ මොකද්ද? මේ උඩුපත්ේ කෑම හදන එකද? දැන් දවල් දානෙට මොනවද හම්බ වෙන්නේ? කෑම හදන එක කවුද මේ කෑම හදන්නේ? ඕවා තමයි මේ කල්පනා කරන්නේ. අර එක පාරටම සතියෙන් තේරුම් ගත්තා. ඕකද කරන්න තියෙන්නේ දැන්. දැන් මට මතක කියාවේ භාවනා කරන්නේ නේද? ඒ ඕකද කරන්න තියෙන්නේ. ඒ වෙලාවේදී ඒ නැවත සිහිය ආපනෙට ගන්නකොටම තේරුම එක දෙයක් තමයි මෙන්න මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා දකින්න පුළුවන් නම් කියන්නේ. ඒ වෙලාවේ දැක්කනේ. මොකද කියන වැඩක් නැහැ නේ. ඒ වෙලාවේ කිසිම දෙයක් දැක්කනේ නැහැ. ඒ තේරුම එකමදී එළිය කිසි කුඩුත මෙන්න මෙහෙම කල්පනා කර කර ඉන්නකොට එකපාරටම අහුණා. මේක නෙමෙයි දැන් කරන්න තියෙන්නේ. නමුත් ඒ අවස්ථාවේදී හිත නැවත කිනැල්ලා හිත සමාධිගත වෙනකොට අර සිද්ධිය අර අරමුණ මේක ආරම්භයේ ඉඳගෙනම ඉතාම හොඳින් වැටහෙන්න ගත්ත මෙන්න මේ විදිහට. ඉතින් මෙවැන්දයක් සිද්ධ වෙන්නේ නැහැ නේද කියන එක දැන් මේ වචන දෙක අවහම හිතුණා. මොකද ස්වභාවය තමයි ඉකිටට සැකගෙන යන්නේ. නමුත් එක අරමුණක් තුළ වෙ හිඳාගහන කියන්නේ දැන් එතනදි තේරුණා මේක මුලින්ම ඇති වුණේ මොකක් හරි දැනීමක්. මේ දැනීම කොහෙටද ඇති වුණේ? දැන් ප්‍රතිවේක්ෂාවෙන් මේක දැක්කේ තේරුම් ගත්තේ. මේක මොකද කොහෙටද දැනුනේ කියලා කල්පනා يعني අතනම බලනකොට තේරුණා මේක මේ නහය යම් කිසි දෙයක් එළියෙන් වදින ගතියක් තියෙනවා. මේ වදින ගතිය වදිනවා කියලා දැනෙනවත් එකම තේරෙනවා මේක සුවඳක්. මොකද ගඳ සුවඳ කියලා අපි දෙතන තියෙනවනේ කලින්. මේක සුවඳක්. ඉන්නෙත් මේ සුවඳ මොකද්ද? ඒකටත් නමක් දුන්නා පැංගිරි සුවඳක් කියලා. මේ පැංගිරි සුවඳ කියන එකත් එක්ක දැන් ඔන්න පටන්ගෙන මෙතන කතාවක් හදුවා. මේ පැංගිරි සුවඳ ඉන්නේ පොල් සම්බෝලේකට දාලා තෙහි. ඒ පොල් සම්බෝලේ හොඳට රස ඇති. කවුද මේ පොල් සම්බෝලේ හැදුවේ? කවුද දින ආව කවුරුරි හදනවා උඩ තට්ටුවේ? දැන් ඔතනින් එහාට දැන් අර ආනාපානෙකුත් නැහැ. හිතන්න ඕනේවත් ඔක්කොම ධර්මපත නැහැ. මේ යනවා අර අර පුජ්‍යලයා ගැන තේ පුජ්‍යලේකුත් නැවිලත් වෙනවා. ඇත්තටම මේ පුජ්‍යලයා නෙවෙයි වෙන්නත් ඇති ඒක හැදුවේ. නමුත් මෙහෙම ස්වභාවයක් හිතේ තියෙනවා. ඒ ස්වභාවය අපිට දකින්න බෑ. දකින්න බැරි වෙන්නේ හේතුව අපේ අර පොලාපනින ලක්ෂණය. එහෙම නැත්නම් මේ පාවන ලක්ෂණය එකකින් එකකට පැනපැන යන ලක්ෂණය නිසා මේ ගැඹුරක් අපිට දකින්න බෑ. දැන් මේ විදිහට ඉවරි සිද්ධියක් සිදු වුණාට පස්සේ දැන් ඉතින් ඒක එතන ඉවරයි. දැන් ආයි නැවතානාපානෙත් සිද්ධ අරගෙන පුරුදු විදිහට භාවනාව කරලා නමුත් දැන් භාවනාවෙන් එළියට ආවට පස්සේ අර සිද්ධිය හොඳට හිතේ තිබුණා. ඒක මේකම නිකන් සාමාන්‍ය වෙලාවෙත් හිතනකොට ඌ සම්බන්ධ කරන්න හිතන මේ මොකක්ද මේ කියන්නේ දැනීමක්. මේ දැනීම මගේ කරගත්ත හැටි ඒකට ඇලුන හැටි ඒ සම්බන්ධයෙන් හිතේ තිබිච්ච කැමැත්ත ඒ හැම දේමේ හැම ලක්ෂණයම අර පොල් සම්බෝලේ සුවඳ තිබුණා. නමුත් අපි දන්නේ නෑ අපේ ගෞරවනීය සාමණේරයා අපිට කියනවා මේ යම් කිසි දෙයක් ඇහෙන් හරි කනෙන් හරි නහයෙන් හරි දිවෙන් හරි අරමුණක් ඇතුල් වෙනකොට මේකෙ මෙන්න මේ ඔක්කොම තියෙනවා. මේකෙ තියෙන මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ඒ පහ පහම තියෙනවා. නමුත් තේන්නේ නැහැ අපිට. තේන්නේ හේතුව තමයි අපේ මනස පුරුදු කරලා නැහැ එකක් කියලා කඳා පහින්න. ඒ කඳා බහිමේ ගතිය පුරුදු කරන තුරු අපිට මේවා වෙන් වෙලා පේන්නේ විභජ්‍ය විභජනයේ වෙලා එහෙම නැත්නම් බෙදිලා පේන්නේ. ඒකම පේන්න ඇහිලා තියෙනවා. ඇහුනේ නැත්නම් ඒත් පේන්නේ නැහැ. අපිට හිතා ගන්න පුළුවන් කිසිම දවසක බණ අහපු නැති කෙනෙක් පංච උපාදානස්කන්ධය ගැන අහපු නැති කෙනෙක් භාවනා කරලා ওই දේ දැක්කත් මේ පංච උපාදානස්කන්ධයයි කියන එක තේරෙයිද කියන එක. තථාගතයන් වහන්සේ ඒකයි කියන්නේ අහලා තියෙනෝනේ අහපු දේ හිතලා තියෙනෝනේ හිතපු දේ අත්දකින්න ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. කියන එක. ඉතින් ඒ විදිහට තේරුම් ගන්න පුළුවන් වුණේ මේ පුංචි උදාහරණය මම එක අල්ලාර ඉස්සතාවෙන් මම කලින්වත් ඇත්තටම කියලා තියෙනවා. ඒ ඒ ඒ උඩම තමයි එතන මෙහාට ටිකින් ටික ටිකින් ටික මේක නේද මේ සංකීර්ණ පංච පාදානක් හඳා දුක්ඛ මොනම දේ මේ ඇහෙන් කනෙන් නාසයෙන් ඇතුල් වෙනත් ඒක ඉවර වෙන්නේ දුකකින් නේද කියන කතරගෙන හන්සේ දේශනා කරලා තියෙන දේ මේක නේද ඉදාරම් තේන්නේ මේක වෙන්නේ ඇති කියලා. නමුත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තේරුම් ගන්නකොට ඉතින් මේවා මේ විදිහට දැක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ අපිට. බලාපොරොත්තුවක් තියෙන විශාල දෙයක්. ඒක අපි අරගන්න ඕනේ. දැන් හුඟක් වෙලාවට අපේ තියෙන මානසික ස්වභාවය මම කෙනෙක් වෙන්න ඕනේ කියලා. අපි ඒකනේ ඔය රහතුන් වහන්සේලා ගැන බොහෝම සතුටින් අහන්නේ. මට මේ තත්ත්වයට එන්න ඕනේ කියලා. නමුත් ක්‍රමක්‍රමයෙන් උඩට යන ගතියකට වැඩිය උඩින්දල ක්‍රමක්‍රමයෙන් පහළට ගිහින් නැති වෙලා යන ගතියක් මේද තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන්නේ කියන එක තමයි ටිකෙන් ටික දැනට තේරෙන්නේ. මොකද මේ සියල්ල තේරුම් යනකොට අර බැලුම් පින්දලා තිබිච්ච බැලුමක් ඇකිලිලා මොකුත් නැති වෙන තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. නමුත් මමත්වයෙන් ඉන්න අපිට අවශ්‍ය වෙන්නේ මම තව කෙනෙක් වෙන්නයි බලන්නේ. මම සෝවාන් වෙනවා, මම සක්දාගාම වෙනවා, මට මේක තියෙනවද, මට අරක තියෙනවද කියලා අපි මනසෙන් කල්පනා කරනවා. නමුත් සත්‍යගතම හිතන්නේ මේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව තමයි වශයෙන් පවත් ගන්න කෙනෙක් මෙතන නැති බව තේරුම් ගන්න කෙනෙක්. එහෙම කියනවා උන්වහන්සේ අපිට මේ පත්තන් වලින් අපි වෙන හිතන එක තේරුමක් තියනද කියන එක අපි තේරුම් ගන්න ඕන. එහෙම උණු කෙනෙක් යන්තිසි කෙනෙක් ඉන්නවා නම් එහෙම කෙනෙක්ගේ ගුණ ධර්ම මොන වගේද එන්න එවැනි තත්ත්වයකට යන්න මේ සීලයක් නැතුව පුළුවන්ද කියන එක. මොකද සීලය කියන එක අපි ඔය වචන වලින් ධාතා වලින් ඇසුව තේරුම් ගත්තොත් තමන්ට තමන් දෙස් දෙන්නේ නැත්තම් මම මෙහෙම කරා මේක වැරදි කියන හැඳ නැහැ. ඒ ආදී වශයෙන් එහෙම තමන්ට හිතෙන්නේ නැත්තම් අන්න එතන ඒ සීලය තියනවා කියලා හිතෙන. එහෙම කෙනෙකුට පංච නිවර්ණ යටපත් කිරීම ඉතාම පහසු වෙනවා කියලා හිතෙන්නේ. ඒකම තමයි මම හිතන්නේ ඔය සතර දෙනා සිරි වචන වලින් තේරුම් ගන්නකොට සීලය අවශ්‍ය වෙන්නේ සමාධියටයි කියලා කිව්වේ. අන්න ඒකටයි කියන එක තමයි තේරෙන්නේ. මොකද පුංචි හරි වරදක් තමන් අතින් මේ හිතකයි වචනේ තුලින් සිද්ධ වුණා නම් භාවනාවට වාඩි වෙනකොටම ඇදිලා එනවා ඒක. එතකොට හිතේ සමාධියක් ඇති වෙන්නේ. අන්න ඒ සදායි සීලය. එහෙමනම් අපි පරිස්සම් වෙන්න ඕනේ මේ තුන. වෙනකොට කියන එක තමයි දැනට තේරුම් ගන්න තියෙන සර්වසත්. දෙවන සර්ණයි චිත්‍ර මහත්මිය මම නැවතත් ගෞරවයෙන් යොමු වෙන කැමති ජයන්ත මහත්මයාට. ජයන්ත මහත්මයා මේ මෙයාකට දැන් චිත්‍ර මහත්මිය අපිට පෙර දෙක දී විදිහට සීලයක් ප්‍රතිහිටවලා මේ භාවනාවකට යොමු වෙන කල්යමිත්‍රේ එහෙම භාවනාවෙන් යෝගියේ අපි අර කලින් මතක් කළා වගේ සති නිමිත්තක් හොරාගෙන භාවනා ප්‍රියමෙන් කල්පනා කරනවා. ඉතින් එහෙම කරන්න කෙනාට තථාගතයන් වහන්සේ ඉස්සෙල්ලාම කිව්වා මේ යා යුතු තැන ගැන. ආරඤ්‍යගතෝ වා රුක් මූලකතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා. දැන් තමයි අපි මේ වර්තමානයේදී මේ ශුඤ්ඤාගාරගතෝ වා කියන එක ආරඤ්‍යගතෝ වා රුක් මූලකතෝ වා කියන දේ මේ වචනාර්ථයෙන් ගත්තම කරගන්න අපාරු වලින් මට ආරණ්‍යයකට එහෙම නැත්නම් දුක් මූලයකට යනවා කියන එක මේ ශුන්‍යාගාරගතවා කියන දේ ගැන වැඩි අවධානයක් යොමු කළොත් කොහොමද ශුන්‍යාගාරයක් මම හදා ගන්න ඕනේ කියලා ටිකක් හිතින් වගේ කිව්වට කමන්නේ අනිත් කොටස වල යන මම මේ ටිකක් ඉස්සරහට යමු ඒ ඔස්සේ භාවනාව උදේ මුල් ගැත්තට හරි දරුවන් තමයි අපිටම දැන් බුදුරජාණන් වහන්සේගේ මූලික වශයෙන් ඔය තුන තැන් තුනම ආරණ්‍ය කියලා තැන් කැලේ කියන එකයි වනය රුක්ක මුල කියන්නේ දහස් මුල ශුන්‍යාගාර කියලා කියන්නේ අපි ඉතිරියට කතා කරමු. මෙතනදී මූලිකම දේ තමයි මේ කියන තුන් කැණේම තමන්ට බාධක අඩු කැණ. ඒ කියන්නේ බොහෝ මිනිසුන් ගැවෙන්නේ නැති ඒ කියන්නේ විවිධ අදහස් ඇති ඒ කියන්නේ කාම ලෝකෙයි ජීවත් වෙන මිනිසුන්ගෙන් ඈත් වෙලා. ඊට තරක් තමයි මේ ආරන්නේ වස්තයන් උදාහස් මොකක්ද යන්න කියලා ඒ විදිහට කියුවේ. ඒ වගේම තමයි දැන් අපි දන්නවා මේ ඍතු එකේ ඍතු නිසා දැන් කාලවල තුන අධික තුලම් තියෙන කාලා. අධික වර්ෂා තියෙන කාලා. ඒ කාලවලට ඇත්තටම කැලයක් හෝ කැලේක ගල්බුහාවක නම් ඒක සමහර විට ප්‍රශ්නයක් වෙන එකක් නෑ නොතේ ඉන්නවා අපි. ඒ වගේම සුළඟ තියෙන කාලෙට උස්මරැල්ල වගේ දිහා දැක් බලන්න හොස් කපහසුතාවය දන්නවා. ඒක පුරාම හුලං පාරක් වදිනවා නම් අපේ නාසයෙන් පිටෙන හුලං පාර දිහා බලන්න තරම් අපේ සිත සූක්ෂම වෙන්නේ නැහැ. ඒක ටිකක් අතිරු කාර්යයක් වෙනවා. අනේ මේ වගේ කාලවලට පිස්ති වලින් කොටු වෙයි. එහෙමත් නැත්නම් අපි හිතුවොත් එහෙම කොමාල් එක පොඩි ගොඩනැගිලි සැලක් කරකමක් නැහැ. වටින් ආවරණය කරපු තැන එතන හොලමින් බාධාවක් වෙන්නේ නැහැ. වැස්සෙන් බාධාවක් වෙන්නේ නැහැ. ඒ වගේ තැන තමයි ශුන්‍යාගාරය කියලා කියන්නේ. ඉතින් එතනදී දැන් අපිට අද කාලේ හැටියට ශුන්‍යාගාරයක් කියලා කියන්නේ තමන්ගේ නිවස වෙන්න පුළුවන්. මේ මොකක්ද නැත්නම් වෙනත් යෝගීන් නිහඬව භාවනා කරන භාවනා ශාලාවක් වෙනවා. ඉතින් එතන තමයි ශුන්‍යාගාරය කියලා කියන්නේ. මොකද එතන අනිත් කටයුතු වලින් ශුන්‍යයි. එතන ඇත්තම තියෙන්නේ භාවනා කටයුතු විතරයි. නිහඬව හැමෝම තම තමන්ගේ කර්මස්ථානයට හිත කියන ඒ කරන භාවනාව නිසා එතන සද්දබද්ද වලින් ඒකෝ ගැනීම වලින් වෙනත් බඩු ගන්නද එකට ගැටීම් වලින් වගේ දේවල් වලින් සද්දබද්ද නැතුව තමන්ගේ කර්මස්ථානයේ හිත තියාගන්න පුළුවන් තනක් ඇතුලේ තමයි මේ ශුන්‍යාගාරේ නැත්නම් භාවනා මධ්‍යස්ථාන කියලා අපිට අද දවසේ ඇතුලට ඒක කියන්න පුළුවන් කරවත් මාත් නැහැ කියනවා. ඔව් ඒක පළවෙනි අවවාදයේ තථාගතයන් වහන්සේගේ ඊගාවට දෙවෙනි අවවාදේ උනේ මේ ඉඳ ගන්න ඕනේ කොහොමද කියලා කියන එක නේද? ඒ කියන්නේ අහගන්නත් ඕනේ. ඊළඟ තුන්වෙනි අවවාදේ තමයි උන්වහන්සේ කිව්වේ පරිමුඛං සති පට්ඨපෙත්වා කියලා. ඊළඟ තමයි කියන්නේ ඒ විදිහට ඉඳගෙන සෝ සතෝ අසසති සතෝ පසෝති කියලා. ඉතින් ජයන්ත මහත්මයා අපිට එතෙන් යනකම් පොඩ්ඩක් ඒ ටිකත් කෙටින් මතක් කරනවා දෙවෙනි තුන්වෙනි හතරවෙනි අවවාද ගැන. හරි. අපි මෙතන මුලින්ම කිව්වේ අපි අරහින් ගතවා, රුක්ක බෝම ගතවා, සින්නාර ගතවා, සින්නාගාර ගතවා, නිසීපති පල්ලංක. නිසීපති කියලා කියන්නේ ඉඳ ගන්නවා. එහෙනම් යෝගාචරය නිසීපති කියලා කියන්නේ ඉඳ ගන්නවා. කොහොමද පල්ලංක? එතකොට පලනක් බඳින්නේ. එතකොට ඒක වෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම පරියන්කින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අර්ධ පරියන්කින් වෙන්න පුළුවන් අපි දැන් පරියන්කේ කියලා කියන්නේ කියලා ලෝටස් පොසිෂන් එක කියලා කියන කකුල් යටිපතු උඩට හැරෙන විදිහට අනෙක් කකුල මත තියාගන්නේ අපේ විශේෂයෙන්ම ওই භාවනා යෝගී ස්වාමීන් වහන්සේලා එවගේම යෝගීන් අපි දැකලා තියෙනවා කරනවා. ඉතින් ඒක හැමෝටම මේ නම්්‍යතාවයේ නැත්නම් ඒ කියන විදිහයකට අර්ධ පරියන්කින් කියන්නේ කකුල් දෙක නවාගෙන අපි කියන්නේ ක්‍රොස්ල දෙක් කියන. එතකොට ඒ ආකාරයෙන් වාඩි වෙන්න පුළුවන් තමන්ගේ ආසනයට. ඒ කියන කරලා පිට කොණ්ඩ කෙරින් කරගන්නවා. ඒක තමයි නිසීදපු පල්ලංකම් ආභිජිත්තා උජ්ජින් කායං සංජාය. ඒ කියන්නේ කය ඍජු කරගන්නවා. එතකොට දැන් අපිට හිතමුකෝ දැන් පරියන්තයක් තපාසු කෙනෙක් ඉන්නවා අර්ධ පරියන්තයක් තපාසු වැඩි වේලාවක් ඉන්න එකේ ඒක වේදනා එනවා නම් ඒ වගේ කෙනෙකුට පහත් පුතුවා වගේ දැන් යොදාගෙන එයාට පුළුවන් මේ කුටුවේ වාඩි වෙලා කොණ්ඩ කෙරින් කරගන්න. මෙතනම දෙල්ල ඍජුව තියාගන්න කියන එක හුඟක් වෙලාවට කියන දේ. කොණ්ඩත් දෙල්ලත් ඍජුව තියාගන්න කියන එක. මෙතන පොඩ්ඩක් තමන්ගේ පැත්තකට ගන්න කියත් අවවාද දෙන අවස්ථා තියෙනවා. දාන උපදේශකෝ නිරෝධ. ඉතින් අන්න ඒ විදිහට ඉන්න කියලා කියන්නේ. එතකොට පරියන්සෙන් වාඩි වෙනවා. කය උඩු කය ඍජු කරගන්නවා. ඍජු කරගෙන ඉතින් සංලංකා වෙච්චා උජුන් කායම් පනදාය උජුකය ඍජු කරගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක විවිධ ආකාරයෙන් කියන නමුත් දැන් අපිට හොඳට හොරුයි සති නිවිස්සේ සිය පිටවා ගන්න කියන එක කියන්නේ මාසේ අද එහෙම නැත්නම් පොළ උඩ කියන හරිය සිහිය පවත්වා ගත්තාම අපිට දැනෙනවා උෂ්ණ ඉඳලට පාට යනවත් ඒකයි ඒක කියන්නේ මේ සමාජ ජනසිංහයේ ඉදිරියට කියලා ගන්න. ඒකයි කොයි ආකාරයෙන් කිව්වත් වැරද්දක් නැහැ. ඒක කරන්නේ තමන්ගේ පිට අවට පිටරු දුවන්නේ නැතුව සමහර මූලට මූණලා උෂ්මයල්ලත් එක්ක ඉන්නවා කියන එක තමයි ඒකේ අදහස. එතකොට සෝ සතෝව අස්සසති. සෝ කියන්නේ ඔහු සතෝ දෙහියෙන්ම උෂ්මයල්ල. සතෝ පස්සසති. ඒ කියන්නේ සිංහල උෂ්ම භාවද ඒ කියන්නේ උෂ්ම ඉහළට ගන්න බව ගන්නවා සිහියෙන් තමයි ඒක කරන්නේ. පාවිත කරනමයි එළන බවක් ගන්නවා ඒකත් සිහියෙන් තමයි කරන්නේ. ඒක ඒ විදිහ තමයි මූලිකම තිබෙන්නේ කියන්නේ සෝතතෝ අසුපති අසුපෝ සතෝ පස්සසති කියලා. ඒකට උෂ්ම ගැනීමක් ලැබීමක්. උෂ්ම ගන්නවා කියලා සිහියෙන් ගන්නවා. උෂ්ම හේනවා කියලා සිහියෙන් ගන්නවා. ඒ සිහියෙන් දැනගන්නේ මේ කයේ තියෙන ස්පර්ශයෙන්ද තමයි නෛරික වශයෙන්. ඒකයි අර ප්‍රොග්‍රාම එකක් නැත්නම් නාසිකාග්‍රේ සිහිය තියාගන්න කියලා කියන්නේ. මේ හැරේ සිහිය තියාගන්න කියන්නේ එතකොට තමයි හොඳට දැනෙන්නේ මේ හුස්ම ඇතුළට යනවා පාගෙන. අපි අදිසියේ යටපතුල් ගැන සිහිය පිටව ගත්තොත් එතකොට අපි හුස්ම රැල්ල වැඩ කරන්නේ කය එක කොටසකට. අපි සිහිය තියාගන්නේ කය කොටස වල ඈත කොටසකට. ඉතින් මේක නිසා ඒක ළඟ ළඟ තියෙන තැනක් හොයා ගන්නවා මේ හුස්ම රැල්ල අල්ලගන්න. ඒ විදිහ තමයි පුහුණු කළ යුත්තේ කියන සුත්තෙන් කියන්නේ. හොඳයි එතකොට දැන් අපි ටිකක් වෙලා ඉන්න පුළුවන් තැනකට ආවි සාකච්ඡාවේ මොකද දැන් මේ පරිමුඛන් සති පොටපෙත්වා කියලා කිව්වා ඒකට අපි සතියේ අපි දැන් ගත්තොත් අපි සතියේ තියාගත්ත හිතන්නකෝ නාසිකාග්‍රේ සති හිතන තියාගෙන ඉන්නවා ඊගාවට දැන් අපි ආස්වාද පාස්වාද කියන්නේ උපකාරක ධර්මයක් හැටියට කලින් කිව්වා හැටියට උපගන්හන ධර්මයක් හැටියට පාවිච්චි කරනවා එතකොට දැන් අපිට ඕනේ හිත එක තැනකට ගන්න. ඇත්තටම දැන් සති නිමිත්තේද හිත තියාගන්න ඕනේ? ආස්වාද ප්‍රසද්ද දිහා තියන්න ඕනේ. මොකද ප්‍රශ්නේ? මම නැවතත් මෙන්න චිත්ත මාර්ගයේ චිත්ත මාර්ගයේ අපිට පිළිබඳ උතුම් කෙටිකින් කියන්නේ යමක්. සිහිය පිළිතුරවල නියමෝනේ සතරදෙන් වාසික පිළිපදනමයි කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ පරිමු සමායන මට ගැතේ අහුනේ ඇහි සමාති සමායන නැත කියන. සතරදෙන් වාසික කියලා තියෙනනේ සිහිය පිළිතුරවන් කියන පරිමුඛං. පරිමුඛං ඉදිරියේ කියන එක පරිමුඛ කියන්නේ. ඒ ඉදිරියේ සිහිය පිළිතුරවන් කියලා කියන මාත් නැතුව වාදී මිනාස්තරයක් තොලටත් ඒ අතරේ වගේ එතනමයි සිහිය තියෙන්නේ. නමුත් තමන් දන්නවා එතන සිහිය පිටවගෙන ඉන්නකොට මෙන්න ආස්වාදයක් මේක ඇතුළට ගියා. මේ ආස්වාදයයි කියලා තමන් දන්නවා. මොකද ඒක පස්සේ යන්නේ එපා කියන ගුරුවරු හොඳටම තේරුම් ගලලා කියනවා. මොකද ඒකෙන් තමන් අර වැටෙන්නේ කිලාපන ලක්ෂණයට, කොලාපරණයකට. ඒක ඔස්සේ යන්න දැක්කොත් සිහිය ඒක කොහෙන් කෙලවර වෙනවද දන්නේ නැහැ. ඒ නිසාම අපි අතන ඉන්නවා. නමුත් අපි දන්නවා මොකද වෙන්නේ කියලා. ඉතින් මෙතන හොඳ උදාහරණයක් මේ අපේ ගුරුවරු දෙනවා. අර මයියන් වෙන්නේ අහලා ඉති හැමෝම මයියන් වෙන්නේ කල් කොලකාරය වගේ දන්නවා කියලා. මේ එයාගේ කටේ තියනවලු මේ බුලත් කකා ඉන්නකොට බස් එකේ එනකන් කල් කොල විතරන්න කඩේකට ගිහිල්ලා වඩේ එකක් කනවලු. වඩේ එක කාලා තේකක් වුණා. දාතරේ බස් එකේ යනවා දැක්කහම එයා දන්නවලු. දැන් වැඩේ එක කන බවක් දන්නවා, තේක මොන බවක් දන්නා. ඒ ආදී වශයෙන් මේ සිදුවීම් සියල්ලම දන්නවා. සිහියෙන් ඉන්නවා. ඉතින් ඒ වගේ අපිට අර අතෙන්ට සිහිය තියන් ඉන්නකොට මේ සිද්ධ වෙන දේවල් ඔක්කොම දන්නවා. අවට සිදුවීමේම තමයි දකිනවා. මෙන්න මේක නේද මේ සිදුවෙන්නේ කියලා. මම හිතන්නේ ඒකත් තමයි අර අරගෙන තමයි හේතුව. මොකද ආස්වාසයයි කියලා ඒක සමරක්ලාට අපිට කියනවා මෙහෙම ඒ ආස්වාසයේ අනුසුරු දුරට බලන්න, නැවත ආපහු එන හැටි බලන්න එහෙම කියලා. ඒ වගේ හරි වැරදි කියන තරම් ගුරුවරයෙක් නෙමෙයි. නමුත් හුඟක් තියෙනවා අර සතිය තිබ්බා තියාගත්තු තැන සතිය තියෙනවා නම් අර සිදුවෙන දේ දකින්න එතන සිහියෙන් ඉන්නවා කියන එක. තේරුම් ගන්නයි මොම් පින්චි තමයි. ඔව් ඒක සිතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා එක තැනක මහණෙනි මේ හිමාල පර්වතේ හිමාල පියසේ වඳුරන්ටවත් ගැවසෙන්න බැරි භූමියක් තියෙනවා කියලා. ඒ වගේම තියෙනවා මිනිසුන්ට ගැවසෙන්න බැරි භූමියක් තියෙනවා කියලා. ඒ වගේම කියනවා මේ හිමාල පියසේ තියෙනවා වඳුරන්ට විතරක් ගැවසෙන්න පුළුවන් තැන්. සමහර මිනිස්සුන් ත්‍යාගයට නැහැ කියලා. ඒ වගේම තියෙනවා කියනවා වඳුරන්ට මිනිස්සුන්ට දෙගොල්ලටම ගැවසෙන්න පුළුවන් භූමි භාග ඒ හිමාල පියසේ තියෙනවා කියලා. ඉතින් ඔනෝයේ මිනිස්සුන්ටත් වඳුරන්ටත් ගැවසෙන්න පුළුවන් ප්‍රදේශවල වැද්දු ගිහිල්ලා වඳුරු අල්ල ගන්න ඕන වුණාම ඝන ලාටුවක් හදලා නොයෙක් නොයෙක් නිර්මාණ හදලා තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි වැද්දෝ මේ උපායක් හදලා අල්ලගන්නේ මේ වඳුරු. කියන්නේ ඒ වගේ වැද්දගේ වඳුරු ලාටුව වගේ තමයි අපිට මේ දැන් අපිට මේ කියපු දේ තේරුම් ගන්න වෙන්නේ මේ සති නිමිත්ත අවධානය යොමු කරගෙන සතිය පවත්වාගෙන ඉන්න ගමන් අනිත් ආනාපානේ එන්නේ ප්‍රතිදිනේ ඒ ආනාපානේ හිට දැනුවත්ව ඉන්න පුළුවන් ඒ කියන කාරණාව තමයි මම හිතන්නේ ඒ උදාහරණයෙන් අතගෙන වාසබ්ජිස් මතකල දෙන්න හදන්නේ කියලා. දැනුවත් ඔබතුමාටත් ඒ ගැන අපිට යමක් ඉදිරි කරන්න පුළුවන්ද? ඒතරම් මේක කුරුපෝද ගන්න නේදවත් මාත්මේ අපි ඔය විදිහට දැනට තේරුම් ගමු කියලා මම වේදනා කරනවා. ඔව් මොකද සමායන හොරු පුදු ගන්න නෙමෙයි කිව්වේ දැන් ඔය ආනාපානසති භාවනා කරන කෙනෙක් හැටියට දැන් සතිය යම් කිසි තැනක දැන් තියාගෙන ඉන්නකොට ඒකට අවශ්‍ය කියලා දුන්න ආකාරයටම කොහොමද දැන් ආශ්වාස ප්‍රාශ්වාසය දැනෙනවාද? සති නිමිත නාසිකාග්‍රේ නම් අවධානය තියෙන්නේ නාසිකාග්‍රේද ආශ්වාසයේද කියන ප්‍රශ්නේ මම අහුවත් එහෙම කොහොමද ඒක අත්දකින්නේ කියන්නේ පොතපතින් නෙමෙයි යනවාද? ඔව් අත්දකින්න නම් ඇත්තම කියන්නේ දැන් මගේ අත්දැකීම තමයි නාසයෙන් ඇතුල් වෙනකොට නාසයේ කොනේ තමයි කොනෙක් ඒ වගේම මේ නහය නැවෙන තැනක් වගේ තමයි මට දැනෙන්නේ. ඒ කියන්නේ සීතල මුසුලම් ගල්ලෙන් වදිනවා කියලා පිට වෙනකොට හරියටම නාසිකාග්‍රේ තමයි යන්තම් උඩුතුරම සමාලයක් දැන්න මට හුඟක් වෙලා උඩුතුරම දැනෙන්නේ නැහැ. නහය අර රවුම ආදර ඒ ප්‍රදේශයේ තමයි දැනෙන්නේ පිට වෙනවා කියලා. ඒ කොහොම වුණත් ඇත්තටම යම් කිසි දැනුවත් වීමක් තියෙනවා මේ හුස්ම ඉහළට යනවා පහළට යනවා කියන දැනුවත් වීම තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මූලිකවම කියන්නේ එහෙම මේ බලන්න කියලා උගත කරලා දුන්න ගුරු උපදේශවල දෙන්නේ තමන්ට හුස්ම ඇතුළට යනවා පිට වෙනවා කියන එක දැනෙනවා නම් කොහේ හරි එතන සිත පිටව ගන්න කියලා. එතකොට මම දන්නවා හුස්ම ගන්නවා කියලා හුස්ම පිට කරනවා කියලා. මොකද මේක දැන් ලවතමත් ඒක ඔය ගුරුට යනකොට අපිට මේ පැහැදිලි වෙන්නේ මේ ඇත්තටම වදින තනවත් හුස්මවත් නෙවෙයි මේකේ අවසානය කියන්නේ. ඒක නිසා ඒව ගැන වැඩිපුරම හිත කරදර කරගන්න නැතුව දැනටම අතුල්ට ආරම්භව ගැනීමත් පිටවීමත් කියන දේ දැනෙනවා නම් තවන්ට ඒක හොඳ නැහැ. ඒ වදින තනක්වත් අවශ්‍ය නැහැ කියන තමයි උපදේශ වලට දෙන එහෙම දැනුමක් තියෙනවා ඇති ඒක ප්‍රමාණවත් කියලා. මත්නම් දැනෙනවා ඒකේ යනකොට දැන යනවා කියලා එක නාසිකාග්‍රේ එහෙම නැත්නම් උඩ සීතල විදිය දැනෙනවා එළියට එනකොට නාසිකාග්‍රේ දැනෙනවා. ඉතින් ඒක එහෙම දැනන අයක් තියෙනවා නොදැනන අයක් තියෙනවා. නමුත් කොහොම හරි දන්නවා නම් තමයි උස්ම ගන්නවා උස්ම හෙලනවා කියලා. එතකොට හිත ඒ පිළිබඳව තියෙනවා කියන තමයි යන්නේ. ඒක ගන්න. ඔතේ රචන යාත් වාගේ බොහොම කින් ඒකම තමයි වෙන්නේ. මේක මේ මුලින්ම මාත්ම කරා වගේ මේ අපි ඉලක්කය හෝ සිදුවේ යුක්ත සති නිමිති හිත සබවා ගැනීම හෝ ආස්වාස් පාස්වාස් හිත සබවා ගැනීම නෙමෙයි. නමුත් බොහෝ විට වෙන්නේ මේ සංසාරේ එහෙම නැත්නම් මේ පුතග්ජන ලෝකයේ නොයෙකුත් දේවල් කරමින් අතරමං වෙලා අනාථ වෙලා හිටපු අපි කොහොමද පිනකට මේ මෙතෙන්ට යොමු වෙලා අතගේ ධර්මයට යොමු වෙලා කල්යාණ මිත්‍රස්ව හම්බෙලා මාවතට යොමු වෙච්ච අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න නැතුව මේ අඩියේ තියපු ගමන් අහු වෙච්ච දෙයක් අල්ලගෙන ඒ හොස්සේ හැපි හැප්පි ඒ ටික තියෙනවා මේ ඉන්නව නම් මං කියන්නේ ඒක තමන්ටම කර ගන්නවා විශාල හානියක් තමයි. අචිත්ත මාර්ගියත් මතක් කරා වගේ. එහෙනම් අපේ ඉලක්කේ කොහොමද කියලා දැනගෙන ඊට පෙර මෙහා හම්බෙන හැමදේම ඒකත් හොඳයි. එහෙනම් මේකත් හොඳයි, ඒකත් හොඳයි කියලා යන්න තමයි තියෙන්නේ කවුරු මොනවා කියනකොට. මම මේ වචන කිවි ධම්මජහමතුරි ඉහිපදා පිළිදී කියලා අපි දේශනාව ගත්තා ඒ වගේ කියනවා. හැම දෙයකම හොඳයි කියලා කියනවා. කිසිකකින් ගැටුමක් නැහැ. හැම දෙයකම හොඳයි. ඉතින් ඒ කියලා එහෙම හප්පෙන්නතු වෙන ගැටියක් හදා ගන්න කියලා. මට ඒක ඇත්ත නෙමෙයි දුක යනවා. ඉතින් ඒ වගේ ඔබතුමා කිව්වා වගේ මේ අපි හිමුනම් මේ සති නිමිත්ත දෙහිති දිනනෝනේ ආස්වාද ප්‍රාස්වාද දෙහිති දිනනෝනේ කියන එක නෙමෙයි ගැටි ප්‍රශ්නේ තියෙන්නේ. ළමට ඔබතුමා කිව්වා වගේ ඒ දැනීමක් තියෙනවා නම් සෝසතෝ වාසසති සතෝ පස්සසති කියන ඒ ඉඳගෙන ඉඳගෙන ඒ තත්ත්වය අපිට දැනෙනවා නම් එයයි සිදුවෙන්නේ කියලා. එතකොට දැන් මම නැවත චිත්‍ර මහත්මිය වෙන්නම්. චිත්‍ර මහත්මිය එතකොට අපි දැන් මේ අපි මනසත් එතරම් තියාගෙන චිත්‍ර මහත්මිය උත්තර දෙන්න භාවනාවකින් මම උත්තර සම්බන්ධ වෙන්නේ මම දන්නවා. උදේ උදෑසන වෙලාව දැන් ඉතින් මේ ඒ විදිහට භාවනාවක ඉන්න කෙනා හිත ආශ්වාසයේ දකින්න ඉන්න කෙනා මොකද දීගව පියවර මම ඒ විදිහට අහනවා. හරි යනවා පහළට එනවා කියලා තේරුම් ගත්තට පස්සේ ඊට පස්සේ දැන් අපේ හිත වැඩ කරනවා. මේ ආශ්වාසයේ දිගයි, මේ ආශ්වාසයේ කොටයි, මේ ආශ්වාසයේ සීතලයි, මේක උණුසුම් ආශ්වාසයේ උණුසුම්. මේ දිවස් අර ආපු සංඥාව ඔස්සේ අපි ගොඩ නගන කතාව. දැන් මේකට මුලින්ම අපි කියන්නේ නිමිත්තක් දුන්නක් මෙන්න ආශ්වාසය, මේක ආශ්වාසය. මෙතනදී සිතාගෙන ආශ්වාසය ඇත්තටම ඇක්චුලි කරන්නේ මේ රූපයේ සමුදය කියන එක අපි අහලා තියෙනවා. දැන් මෙතන සිතාගෙන ආශ්වාසයේ රූපයේ සම්මතන තමන්ට තේරුම් ගන්න පුළුවන් අදුම තැනට ගෙනල්ලා ඉන්නවා කියනවා. මේ කය කියන එක හඳුන්වන්න පුළුවන් රෙප්‍රසන්ට් කරන්න තියෙනවා කියලා දැන් තේරෙයි. හුස්ම ගන්න නිසා තමයි අපි මේ කයක් කියලා අපි දන්නේ. හුස්ම ගන්නකොට අපිට දැනෙනවා. ඒ සත්‍ය පාවිච්චි කරනවා අපි මේ රූපය කියලා ආස්වාස කය සමුදේ අත්ංගම දකින්න. අපි එතුම අර විදිහට අපි ආස්වාසයත් එක්ක අපේ සිහිය ඇතුළට යනවා එළියට එනවා නම් අපිට ඒක පොළවන්න ගැටේ තියෙන්නේ. දැන් අපතනම රැඳුනේ ඉන්නකොට අපිට තේරෙනවා මොකද ඔතන ඔබට මා කියනකොට එනවනේ දනකර පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සානෝ සිසික්කති කියන පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සානෝ සිසික්කති. දැන් හතිය තාම පරිමකේ ඉදිරිය තියෙනවා. දැන් ක්‍රමක්‍රමයෙන් අර දේවල් දැකලා එමෙහෙට ඒක සියල්ල නැතිව යන මොහොතක් දැනෙනවා. ඒ දැනෙනකොට මොකක්ද වෙන්නේ? ඒක නොදැනී යනවට වැඩිය එක මොහොතක් දැනෙන්න ඉඩ තියෙනවා. දැනෙන්නේ නැහැ දැනෙනවා. දැනෙන්නේ නැහැ දැනෙනවා. අන්න එතනට අපි ගිහම කරගෙන හිතුව මොකක්ද වෙන්නේ? දැනෙන්නේ නැති වෙලාවට දැනෙනකොට අපි ඒකම හදනවා. එතනත් අපි කියන ස්පර්ශය තේරුම් ගන්නයි කියලා තමයි දැන් තේරුම් ගන්න දෙන්නේ කතර දෙමාසේ මේ පොට්ටබ්බය. පොට්ටබ්බය කියන දේ ස්පර්ශ ඇති වෙන හැටි මේ ස්පර්ශ. ඔක සකස් වෙන මේ සකස් වීම නිසා දුකේ පටන් ගැනීම. මේකට නිමිති දෙමින් පටන් ගැනීම. මොකද දැනෙන නොදැනෙන මොහොත අතර වෙනස කියන්නේ කොතනද? එළිය ඇතුළ තියෙන අංශයත් බහිත් මේ හැම එළියේ හැම පිට හැම එළියේ තියෙන දෙයක් තියෙන දේ නෙමෙයි හැම ඇතුළට ආවම කියන්නේ. ඒ වාතයමයි ඇතුළට ආවේ. නමුත් අතනින් ඇතුළ වෙනකොටම මේක නාපේ පොනේ වැටිලා හිත එතෙන්ට ගිය ගමන්ම ස්පර්ශයක් වෙනකන් ඒකට තේරුම් ගන්න හැම තමයි දැන් මේක මගේ වෙලා. දැන් මගේ දුෂ්ම වෙලා, මගේ ආශාසය වෙලා. මම මගේ කියලා කරගන්න හැටි මේ තථාගතයන් වහන්සේ කියන මහා නිධාන සූත්‍රයේ කියනවා අපි කතා කරපු තියෙන මූලික සූත්‍රයේ කියන පස්ස සමුදයාවක් ගැන කතා කරනවා. ඒ ආදී වශයෙන් ස්පර්ශයේ තේරුම් ගත්තොත් ඇත්තටම මෙන්න මෙතන නේද මේ මම මගේ කරගෙන පටන් ගන්න කියන එක. එතකොට දෙකේ වෙනසක් නැහැ කියන එක අපිට උදේම හිතෙනවා. එළියයි ඇතුළයි කියන වෙනසක් නැහැ නමුත් මම මගේ කරගත්ත නිසා කොටසක් අපි අල්ල ගන්නවා. අනිත් කොටස මගේ නෙමෙයි කියලා අපි බහැර කරන්න ගන්නවා. අන්න ඒ දෙදුණත් එක්කම තමයි අපිට මේ සියලුම දුක් විපාකස් කියෙන්නේ ඇති වෙන්නේ කියන එක තේරුම් ගන්න නම් මේ රූප පටන් ගන්න කොතනද මෙහෙම ඇත්තටම හිතෙන් නේද මේක මේ ළඟදී ඇත්තටම හිතන දෙයක් තමයි අපි පොඩි කාලෙම අපිට උගන්වනවා ගාතාව මනෝ කුබ්බංගමා ධම්ම මනෝ සෙත්ත මනෝමය කිය. ඔය ගාතාවේ තේරුම ඊට මතක් වුණාම දැන් ස්ලයිඩ් එක හිතනවා මොකද අත පාඩම් කරලා කන බයයි ඔකේ නැද ලයින් එක දුන්නොත් කියලා මොකද මතක නෑ මුල එක. ඒ විදිහටයි මේ මනසින් නැහැතුණා මනසමයි ප්‍රමුඛ වෙන්නේ මනසමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියන වචන ටික ලියාගන්න කිසිම අමාරුවක්. දැනුත් මතක් වෙනවා ඉතින් ඇත්තටම කතාවෙන් අහසේ මේ ආකාරයෙන් අපිට හිතන්න ඕන හැම දෙයක්ම තියලා තියෙනවා. මේ රූප මේ වේදනා මේ සංඥා සියල්ලේම මුල කොතනද? එන්නේ ස්පර්ශයත් එක්කයි මේ සියල්ල පටන් ගන්න කියන එක දැකීමට තමයි අපි මේ අපේ ආකර ලක්ෂණ ඇති කරගන්න ඕනෙන්නේ. ඒ විදිහටම සත්‍ය යම් කිසි අරමුණක සිඳා බහැලා එතනින් අපි තේරුම් ගත්තොත් මේ මෙතන මේ පොට්ටබ්බේ සිටින මේ ස්පර්ශය වගේම තමයි අපි යම් කිසි දෙයකට ඇසෙන් යමක් ස්පර්ශ කරනකොට සිදුවෙන්නේ මේ විදිහටමයි අතුලන අරමුණට නිමිත්තක් දීලා ඒ නිමිත්තෙද අපි හදන සංස්කරණ අපි කියලා කියන්නේ බහැ නමස්කාරම මමත්තේ ඉන්නවනම් අපි ඒක තමයි හිතන්නේ මම කරනවා කියලා. නමුත් මේවා කරන කෙනෙක් නැහැ මේ විදිහට සිදුවෙන දේ මගේ කර ගැනීමක් තියෙන්නේ. පිටතදරයෙන් හිතන මේක දෘෂ්ටියක් මේක දකින්න උත්සාහ කරන්නේ. ඒ සඳහාම තමයි කියලා හිතනවා අපි භාවනා කරන්නේ. මේ දේ හිතන කරනවා නෙවෙයි ඒකයි අර ගොඩනවට ආනාපානයේ ඔස්සේ සිත් යන්නේ එදියේ වෙන්නේ මේ විදිහට අහුවෙන්නේ නැහැ. මේ හිඳා බැහැල සිද්ධුන්නේ නැහැ. ඒ නිසාම වෙන්නේ නැති ඒ මම දැන් දැන තමාත් මේ වචන දෙක අපිට තේරුම් ගන්න කියලා උත්සාහ කරන්න කියලා කිව්වේ මේ වැනි ලක්ෂණ ඇති වෙන විදිහට, දකින්න විදිහට අපි භාවනාවේ යෙදුනොත් අපිට තේරෙනවා මම මේක නේද තථාගතයන් වහන්සේ කියලා කියන්නේ. මේ දේ නේද දකින්න කියලා තියෙන්නේ. මේ දේ අපිට දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට කරන්න පුළුවන් නම් නේද? ඒකට සකස් වීම සඳහා නේද මේ පංච නීවරණ වලින් ආයෙන්නේ. දැන් තමයි අපිට තේරුම් ගන්න ශුන්‍යාකාරය කියන්නේ මොකද්ද? කොහොමද කියලා ඉන්න ඕනේ එහෙම කියලා මේ දේවල් අඳු කරගෙන එක අපි අර හයෙන් එකක් අමනක් හොඳට සිතා බැලලා බැලුවොත් අපිට මේ එකකින් තේරුම් ගන්න පුළුවන් තනින්ම තේරෙන ආයතනවල ගුණාංශ කියලා තියෙනවානේ ධාතු වශයෙන් බලන්න, ස්කන්ධ වශයෙන් බලන්න, ආයතන වශයෙන් බලන්න, පටිච්ච සමුප්පන්න වශයෙන් බලන්න. මේක හැම දෙයක්ම තේරුම් යනවා. එක මොහොතක ඒ වගේ ඒ සිතා බහින ගතියක් ඇති වෙනුත් කියන එක තමයි බැලු තේරුම් ගන්න තියෙන තේරුම් සරණයි. සාදු තෙරුවන් සරණයි කියලා තමයි. හැබැයි මම ගෞරවයෙන් යන්තමත් එක්ක ටිකක් අහගන්න කැමතියි යන්තමත් මෙන්න මේ වගේ දෙයක් ගැන අපි එතන දැන් අපි මේ වෙනකොට කතා කරලා අපි කතා කරේ මොනවාද අපි කිව්ව මේ ඒ සුද්දේශා විදිහට ඉද වික්කවේ බික්කු ආරණ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුන්‍යාගාර ගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායන් පනිදාය පරිමුඛං සතින් උපත්පෙත්වා ඒ ඔක්කොම කතා කරලා මම හිතන්නේ ඊගාට අපි කතා කරා සතෝ වස්ස සති සතෝ පස්ස සති කියන එකත් කතා කරලා දුස් චිත්‍ර මාර්ග අපිට පැහැදිලි කරලා දුන්නා. දීගං වාස සන්තෝ දීගං වාස සාමිති පජානාති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමිති පජානාති කියන කාරණාවන් එහෙම ඒ විදිහට ගිහිල්ලා ජයන්ත මහත්මයා මම දැන් මෙතෙන්ට එන්නම් සබ්බකාය පටිසංවේදී අස සිස්සාන්ති සික්කති කියනකොට සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාන්ති සික්කති කියනකොට අතරම මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද මෙතන මේ සබ්බකාය කියලා කිව්වම අපි ගන්න ඕනේ. මේ සබ්බකාය පටිසංවේදී කියනකොට මේ සම්පූර්ණ ආස්වාස ප්‍රාස්වාසකය බුදු යන වාසීසින් කායං චත සදාහං වික්‍රේ විසිස්සාමි යදිදන අස්සාස පස්සාසං කියලා එහෙම දේශනා කරලා තියෙනවා කියලා පොත්පත් වල සඳහන් වෙනවා. එතකොට මේ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයත් එක්කලා කායක් විදිහට දේශනා කරලා තියෙනවා. ඒකත් එකතු කරගෙන දැන් තමයි අපිට කියලා දෙන්නේ මේ සබ්බකාය පරිසංවේදී තී රස සිස්සාමි දිශෙක්කටි සබ්බකාය පරිසංවේදී වර්ෂන් වේදී පස්ස සිස්සාම සික්කටි කියනකොට කුමක්ද මෙතෙන්දි භාවනා යෝගියා විසින් අධ්‍යක්ෂය කියන්නේ කියලා කියන්නේ. ආන්දේ කියන තැනම මෙතෙන්දි ඇත්තම මේ දැන් අපි අස්වාසය ගන්නවා කියන කොට ඒ කියන්නේ හුස්ම රැල්ලක් ඉහළට ගන්නවා කියන කොට ඒකට යම්කිසි වෙලාවක් කියන්නේ. ඒ වෙලාව දිගයි නම් තමයි අපි කියන්නේ මේ දීර්ඝ අස්වාසය කියලා. ඒ වෙලාව කොටයි නම් අපි කියනවා කෙටි අස්වාසය කියලා. ඒ වගේම ප්‍රස්වාසයකට තේනවා. ප්‍රස්වාසයකට කියන්නේ දීර්ඝ ප්‍රස්වාසයක් කියන්නේ වැඩිපුර වෙලාවක් කරගෙන ඒ ප්‍රස්වාසයේ ස්වරල්ල පල්ලෙහාට හෙළනවා. ඊට වඩා අඩු කාලයක් නම් ගන්න අපි හිතනවා ඒක අපිට කියන්න පුළුවන් ඉන්නේ කෙටි ප්‍රස්වාසයක් කියලා. එතකොට දැන් මෙතෙන්දි කියන දෙයක් තමයි කොහොමද අපි දිගට කොටද කියලා දැනගන්නේ. දිගද කොට කියන දැනගන්නේ එහෙමනම් දිගද කොට කියලා දැනගන්න අපිට සිද්ධ වෙනවා පටන් ගන්න කොයි වෙලාවෙද ඒක කෙරෙවිගෙන යන්නේ කොයි වෙලාවෙද ඉවර වෙන්නේ කොයි වෙලාවෙද කියන එක දැනගන්න. එතකොට අන්න ඒ වගේ හැම හුස්ම රැල්ලක් පාසාම ඔන්න දැන් ආස්වාදයේ පටන් ගන්නවා. නාස්කාග්‍රේ හෝ කොතනාවි තමයි ජන්ම තැනක වැදෙනවා නම් ඔන්න දැන් එහෙමත් නැත්නම් හිතටම දැනෙනවා නම් ඔන්න දැන් පටන් ගත්තා කියලා දැන. ඊට පස්සේ ඔහොම ඔහොම ගිහිල්ලා ටිකක් කලින්ම ඔන්න දැන් ආස්වාසිය ඉවරුණා කියලා දැනෙනවා. ඊට පස්සේ ඊළඟම ඉන්නේ ප්‍රස්වාසය. ආස්වාසිය සම්පූර්ණ වුණාට පස්සේ ඊළඟ අවස්ථාව තමයි ප්‍රස්වාසය. ඒ ප්‍රස්වාසය පටන් ගන්න එක ආස්වාසිය ඉවරෙච්ච එකක් අතර මුලින් තේරෙන්නේ ඒක අතර තියෙන කාලයක් කියනවා. ඊට පස්සේ අපිට ප්‍රස්වාසයෙන් දැනෙන්න පටන් ගන්නවා. ප්‍රස්වාසයෙන් දැනෙන්න පටන් ගන්නවා ප්‍රස්වාසය ඉවර වුණාම දැනෙන්න පටන් ගන්නවා. ප්‍රස්වාසය ඉවරයි. එතකොට ඒ අතරතුර වාරේම අපි ප්‍රස්වාසයෙන් කරලා තියෙනවා. ප්‍රස්වාසය පටන් ගන්න තැන ඉඳලා ඉවර වෙන වෙලාවටම අපි මේ දිගටම ප්‍රස්වාසය කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ආස්වාද ප්‍රස්වාසය ගැන සබ්බ කාය කියලා කියනකොට මෙන්න මේ වගේ ආස්වාස ප්‍රාස්වාස නොකඩවාම දැහැල ප්‍රමාණයක ඇතුල් දැන් ආස්වාසිය නම් ඇතුල් වීමේ ඉඳලා ඒක නවති නැති. එතකොට ඒක සම්පූර්ණ ආස්වාස වෙනවා. කියන්නේ මුලින් පටන් ගත්ත ඔන්න මැදක් ගියා දැන් අගින් ඉවර වුණා. ඒක හැබැයි අගින් ඉවර වුණා කියන්නේ අපි මේක මේ කය ඇතුළට යනවා කියන එක නෙවෙයි. අපිට වදින තැනක් තියෙනවානේ. අපි හිතමු කෙනෙකුට දැනනවා කියලා වදින තැන. ඒ වදින තැන වදිනවා දැනෙන්න පටන් ගත්තා. දිගින් දිගටම වැදෙනවා. ඊට පස්සේ එක වෙලාවක් එනවා ඒ වැදීම නවතිනේ. එතකොට මේ සම්පූර්ණ හුස්ම රැල්ලම ඉවරයි. හරිද? ප්‍රස්වාසයේ තියෙනවා. ප්‍රස්වාසය කරනකොට පටන් ගන්න කොට වදිනවා. ඊට පස්සේ වැදී තිබුණා ඒ වැදීම ඉවර වෙනවා. ඒ ස්පර්ශය ඉවර වෙනවා. අන්න ඒ වගේ ආස්වාස ප්‍රස්වාස රැලි ගණනාවක් බලන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් ඒක තමයි මේ සබ්බ කාය පටිසංවේදී. මේ ආස්වාස කය මුලමද අද කියන එක ප්‍රස්වාස කය මුලමද අද කියන එකක් කෙනෙක් ගන්නවා නම් එතකොට අපි කියනවා අපිට ස්වාමීන් වහන්සේගේ භාවනා ගුරුවරයෝ කියලා තියෙන ඒක තමයි සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමේ සික්කති සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමේ සික්කති කියන එකෙන් අහමලා ගන්න කියලා ලබස්සහත් කියලා කරනවා. ඊට පස්සේ යද්වාසය ඔබතුමා මේ පටලවල කිව්වේ නෑ. නමුත් අර කෙනෙකුට ඕන පටල ගන්න පුළුවන්කම තියෙන නිසා මම මේ වගේ ප්‍රශ්න අහනවා. දැන් අපි extra අවස්ථාවකදී අපි කිව්ව නේද යද්ව මහත්මයා මේ මුලින් අපි අර පති නිමිත්ත ගැන කියනකොට ආශ්වාසය ඔස්සේ අපි යන්නේ නැහැ. ආශ්වාසයේ ඔසියන්නේ අර නාසිකාග්‍රේ උෂ්ම ඉහළට දෙන තැන වදිනව දැනෙනවා. ඒක තමයි අපි බලන්නේ නේද? මගේ මන එක අවධානය තියෙන්නේ එතන. සතිය නාසිකාග්‍රේ තියෙන්නේ. එතකොට අර උෂ්ම ඉහළට යන තැන යනවා පර දැනෙනවා. මම ඒ උෂ්ම ඉහළට යනවා දැනෙනවා. ඊට පස්සේ මම ඒක පස්සෙන් මම යන්නේ නැහැ. ඒක තමයි තමයි අපි දැන් ඉගෙන ගන්නේ. එහෙමද තව ක්‍රමයක් තියෙනවා නම් එහෙම උස්ස ගත්තෙස්ම ඔසේ එඟ ඇතුළට ගිහිල්ලා ඒක ඒ කොහේ හරි හැක්කේ තරම් බලලා නැවත ආපහු ඒක ඔසේ මෙන්න එහෙම කරුත් තියෙනවානේ. අපි එහෙම නැතුව දැන් මේ අර අපි අද කතා කරගත්තේ නෙමෙයි අපි කතා කරන්නේ දේශ සාකච්ඡාවෙන් ඉස්සතෝනේ අපි ඒ වදින තැන තමයි ඉන්නේ. ඒක අපි ආශ්වාස වැල්ලක් ආශ්වාස වැලක් යන මොහොතක් නැහැ වගේ. අද උදේ වචනේ ආශ්‍රය වෙලා කියන කීකේමද මම කියන්නේ. එතකොට මේ වර්ධකට නෙමෙයි ඒක නිෂ්පත් මට දැනගන්න. එතකොට මේ එහෙම බලන් ඉන්න මට දැන් එක ඩොට් එකයි මගේ එක පොයින්ට් එකයි මගේ මනස තියෙන්නේ. ඒ පොයින්ට් එකේදී මම දන්නවා ඔන්න උස්මේ වදිනවා. ආශ්වාස වදිනවා. එතකොට මම දන්නවා ඔන්න ආශ්වාසයේ ඉහළට යන උස්ම තමයි ඒ වදිනේ. ඊට පස්සේ මම ඉන්නේ එතන මම මේ වැඩිලා ඒක අතුලෙන් ගන්න ඉන්නේ. ඔහොම ඉන්නකොට වැඩිලා අන්නේ ඒක මොෂන් එකකින් මට කායිකව පල්ලා දෙනවා පේනවා. එහෙනම් ප්‍රශ්වාසය. එතකොට මේ දෙක ඒක දෙක අතර ඉත පොඩි වෙලාවක් වුණා තියෙන්නේ මම හිතා ගන්න වෙනවා මොනවා හිතන වෙලාවක අර ඉස්සෙල්ලා ප්‍රින්චිකෙන් ආපු ආශ්වාසය උඩට ගිහිල්ලා නැතු ආශ්වාසය දැන් පිටින් මෙතෙන්ට ඇවිල්ලා ඔන්න යනකොට තමයි මට දැනෙන්නේ කියන විදිහට හිතා ගන්න වෙනවා. එතකොට එන්නේ ක්‍රියාදාමයේ සබ්බකාය කියලා තේරුම් ගන්න ගත්තොත් හරිද යන්න මහත්මයා මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. අනිවාර්යයෙන්ම මේක තමයි මම කියපුවා එතන හුස්ම රැල්ල කියලා. හුස්ම රැල්ල කියලා කියනකොට අර දරුවත් මාස්ටර් කියෝගේ අර යම් කෙනෙක් වදිනවා නම් ඒ වදින්න පටන් ගත්ත තැන ඒ තැන නිසා තමයි අපි අවධානය යොමු කරන්නේ. තැනේ වදිනවා වැඩි වැඩි කියනවා ඊට පස්සේ වැඩිම ආපෙනවා. එහෙම නැත්නම් අපි හුස්මත් එක්ක අය ඇතුළට යamak ගැන හිතන්නේ නැහැ. මොකද ඒක හිතන්නේ නැති එක හේතුවක් තමයි. එතකොට අපේ මනස ව්‍යාකූල වෙනවා. ඒ කියන්නේ එහා මෙහා යන්න අවශ්‍ය නැහැ. එකම තැනක සිට තියාගන්න මහත් ගන්නවා. එතනදිම ආස්වාද ප්‍රස්තස් කියන එක අපි අත්දකිනවා සම්පූර්ණ වශයෙන්. ඒ තැන ගැවිලා යන පටන් ගැවිලා පටන් ගත්ත දෙන ගැවිලා ටික ගැවිලා යන එක ඉවර වෙන තරක් ඒ නාස්කාග්‍රේ අපේ හුස්ම වදින තැන තමයි තීකාසනාවෙන් ඒ සතිය පවත් ගන්න කියන තමයි කියන්නේ. ලවස් මාත්ම කියන එක තමයි අපි කරන්නේ ඒක තමයි පොණ කරන්නේ කියලා. සාදු තමයි. හොඳයි චිත්‍ර මහන්නේ ඔබට මේකට මම අපිට දැන් අපි මේ වගේ සබ්බකයා ප්‍රශ්න වේදී කියන එක චිත්‍ර මහත් අපි මේ විදිහට තේරුම් ගත්තොත් ඔබට මේක පුළුවන් එක තවත් යමක් ඉදිරි කරන්නත්. ඊළඟට අපිට එනවා පස්සම් බයෙන් කාය සංකාරම් කියලා. මොකොමද අපි මේ මෙතෙන් විස්කටු කරන්න ඕන කොහොමද? සබ්බකාය පරිසම් වේදි කියන අවස්ථාවේ ආනාපාන සතිය තුළ පිළිමකොට අතරක් නැතුව අකණ්ඩව ආස්වාද ප්‍රස්වාද පිළිබඳව හොඳින්ම ප්‍රකටව දැනෙන එළඹසින්න අවස්ථාවක් වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාව පසු කරනකොට තමයි මේ පස්සම් බයෙන් කාය සංකාර කියන තත්වයක් එන්නේ. කොහොමද මේ නේතන ගැන අපි තේරුම් ගන්නේ? තනසන්න යතුරු මේ කාය සංකාර කියන එක අපි තේරුම් ගන්නවා. මොකද අපේ ගෝල් එක එහෙම නැත්නම් අපේ අරමුණ වෙලා තියෙන සියලුම සංස්කාර සතර කිරීම නතර කිරීමක් නෙමෙයි. නිරෝධයක් මේ සත් සංස්කාර සමත. උඩ අපි කතාවෙන් අද කියනවා මේ කාය සංස්කාර තියෙනවා, වාචික සංස්කාර තියෙනවා, චිත්ත සංස්කාර තියෙනවා. මේව බෙදලා බලනකොට මේව ඇත්තටම නැවතත් බෙදලා බෙදලා බලනකොට මේ කතා කරන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහමයි කතා කරන්නේ. ඒ කියන්නේ මෙතනදී කාය සංඛාරයක් විදිහටයි මේ හුස්ම උනාට අපිට පේන්නල තියෙන කායයෙන් කාය නිසා වෙන සකස් වීමක් හැටියට. දැන් මේක වස්සම්බනේ වෙනකොට කියන්නේ නැතිව යාගෙන යනකොට මේක එතනදී ක්‍රම දෙකක් තියෙනවා හිතට අල්ලන්න. එකක් තමයි සමත භාවනාවෙන් ඉහළට ඉහළ ධාතු මනසිකාරයට යන විදිය, අනිත් එක කෙලින්ම විදර්ශනාවට ගෙහෙන්න. මෙතනදී තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේක මේ කය නිසා මේක සකස් වුණ හැටි දැකීම. මේ පස්සම්බන වෙනවා කියන නොදැනී යන එකනේ. එතකොට මේ තත්ත්වයේදී අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතන සිතුනේ සකස් වීමක් කිරීමක් කියන එකට වැඩිය මෙන්න මේක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක දැකීම තමයි අර කලින් අපි විස්තර කරලා තේරුම් ගත්තේ මේ එළියයි ඇතුළයි කියලා බෙදෙන ගතිය. මේක සංස්කරණයක් නෙවෙයි හිතෙන්නේ කරන්නේ. එනේ මෙතන අපිට තේරුම් ගන්න අවශ්‍ය තැන එතකොට ඉනාසකේම දැන් මෙතන හිටින්නේ කියලා පස්සම්බයං කාය සංඛාරං කයානෝ සිදුවෙන සකස් වීම පස්සම්බණය වෙමින් මේ විදිහට මම හිටිනවා කියලා ඒක තේරුම් ගන්න තමයි කියලා හිතන උනාසේ එතනදී අපිට ඒක දෙපැත්තකින් බලන්න පුළුවන් අර විදිහට සමථ පැත්තෙන් හෝ විදර්ශනා පැත්තෙන් කියලා තේරුම් කරලා තියෙන කියන එක තමයි දැන් තේරුම් ගන්න තියෙන ජනසමාජයේ ඉතිරියදී යමක් අවශ්‍ය දෙතරදී මම ජයන්ත මහත්මයාගෙන් ගන්න නැතර මොකද අපි දැන් අමතක කරන්න එපා අපි ආනාපාන සති භාවනාවයි කියලා ආනාපාන සති භාවනාවෙන් ඉවත් වෙලා විදර්ශනාවකට යන්න අවස්ථාවද ඔය මම හිතන්නේ තාම එහෙම හිතන කියලා මම ජයන්ත මහත්මයාට වෙනවා පස්සම්බයෙන් කාය සංකාරම් කියන දේ කොහොමද ඔබතුමා බැලුවේ අවදානම් හොඳයි පස්සම්බයං කාය සංඛාරයෙන් පස්සම්බනේ කරනවා කියලා කියන්නේ මේ සංසිඳනවා කියන එකේ තමයි තියෙන්නේ ඒකෙ දෙවිය තියෙන්නේ සංසිඳනවා කියලා කියනකොට ඇත්තටම මේ ප්‍රශ්ම ගැනීමේදී අපි දැන්ම සාමාන්‍යයෙන් ගත්තහම වේගෙන් දුවන කෙනෙක්ගේ ප්‍රශ්ම ගන්න හයි වෙනවා ඒ වගේම සාමාන්‍ය විදාවට සාමාන්‍ය වේගෙට නගන්න මෙතන දේලා තියෙන්නේ දැන් කයත් සංසුන් වෙලා එකක් සම්පූර්ණ වෙගෙන යන අවස්ථාවේදී මේ දැන් අපි බලාගෙන හොස්ම දැරුවා බලාගෙනකොට ඉවර දැක් කරන්නේ වෙන වැඩක් කරන්නේ නැහැ. එතකොට එකක් සම්පූර්ණ වෙනවා කයක් සම්පූර්ණ වෙනවා. මේ සම්පූර්ණ වෙනකොට ඉතින්ම හොස්ම රැල්ලේ තියෙන අර හොස්ම රැල්ල තුනි වෙනවා. මුලින් රඬුවට අපි අර මුලින් දිගයි කොටයි කියලා හඳුනගත්තට එක ගානකට ඇවිල්ලා එක සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. කොහොමද මේ සම්පූර්ණ වෙන ගතිය තමයි ඒකට හරිම සියුම් මු ගන්න එකත් හරිම සියුම් හුස්ම පිට කරන එකත් හරිම සියුම් සමහරවිට මු ගන්නවද මේ පිට කරනවද කියන තරමට ප්‍රශ්නයක් කියන කරමුද මේ හුස්ම වල සියුම් නේද ඇඟට දැනෙන්නේ ඒකාන්තයෙන් ඒක තමයි පස්සම්බනේ වෙනවා කියලා කියන්නේ අන්න ඒ වගේ එනකම්ම Taman අරගෙන හුස්ම වල දිහා මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ඉන්නවා එතකොට අයෙන්ම කඩිය ආයත වායු අවශ්‍ය නැති නිසාම දෝ ස්මරන්න හිතටම තුනේ එතකොට ඒ හරියට තමයි මේ පස්සම් බයන් කාය සංකරණ කර කියන්නේ නැත්නම් හුස්ම ගන්නවා පිට කරනවා නමුත් අපිට දැනෙන විදිය වාස්තුතිය ඒවස්ථාවේදී තමයි හඳුනගන්නේ මේ පස්සම් බයන් කාය සංකරණ කියන එක හඳුනගන්නේ මොකද මම හිතන අපේ ඉදිරියට සමහර ප්‍රජනීය මාර්ග කර්ම කතාවක් තියෙනවා හලස්සගෙන. ඔව් මේ අපස්කම තිබුණා නම් ප්‍රශ්න තවන්න පොඩික. මේ මොකද දැන් ඔතෙන්දී අර මේ ඒ අපි ගෙත අප්‍රිකාත් අපි දැන් කිසියම් පුද්ගලෙක් ගත්තම කිසියම් විදිහට උෂ්ම ගන්නවනේ. එයාගේ මේ සාමාන්‍යයෙන් ගන්න උෂ්ම උෂ්ම එකපාරට මේ භාවනා කරනකොට එයාගේ මේ තෙන්දී බස්සම්බයෙන් කාය සංසංගල එයාගේ උෂ්ම තුනී විවක් වෙනවද නෑ නේද සතුටක් කොහොමද මොකද දවස් නැත්ද මම අහු ප්‍රශ්නය දැන් අපි හිතන්නකෝ දැන් යම් කිසි දෙයක් ඔබතුමා ගත්තා ඔබතුමාගේ සාමාන්‍යයෙන් ඔබතුමා හැමදේම උෂ්ම ගන්නවනේ ඔය සාමාන්‍යයෙන් මේ කතා කරනවා උෂ්ම ගන්නවා ඒ ඔබතුමා භාවනාවකට යොමු වෙලා අනපංච යොමු වෙලා මේ දැන් අපි කතා කරන තැනට ආයෙත් පස්සේ පස්සම් බෑන් කාය සංකරණ කියන අවතෙන්ට ආවම ඔබතුමා කිව්වා ඒ උෂ්ම මේ බොහොම තුනී වෙනවා කියලා. ඒ අර මේ උෂ්ම කියන දේ තුනී වෙනවාද? ආස්වාද පාස්වාදේ තුනී වෙනවාද? මොකද්ද මේ උනේ ඇත්තට? ඇත්තට දෙකක් සිද්ධ වෙනවා. නැත්නම් එකක් තමයි ආස්වාද පාස්වාදේ කියන එක තුනී වෙනවා. ඒ කියන්නේ අපිට දැන් හිතනකොට දැන් කෙනෙක් හයියෙන් දුවනවා නම් ඒක මහන්සියර වැඩ කරනවා නම් එයාට ගොඩක් ඔක්සිජන් ඕනේ අතෝට. ඒ කියන්නේ එයා හයියෙන් හුස්ම ගන්න අවශ්‍ය කරන ඔක්සිජන් ටික ගන්න මේ ඕන භෞතික විද්‍යාව තාක්ෂණික පැත්තට යමු. නමුත් දැන් භාවනා යෝගියේ සාමාන්‍ය විනාඩි එක එකනාක එක එක කාලය යනවා ඒ තරතුරෙන්ද සාමාන්‍ය විනාඩි 20ක් 25ක් වගේ එකම ඉරියව්වෙන් එයාගේ හිත සංසුන් කරගෙන ඉන්නකොට එයාට ඒ තරම්ම වේගයකින් ඒ තරම්ම වාසිය ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට හුස්ම හරිද තුනී වෙනවා. අනිත් එක තමයි අපිට ඒ තුනී වෙන එක නිසාම අර වළුව දැනෙන මට්ටම නෙවෙයි දැන් ඉතාලම කියන විදිහ තමයි දැනෙන්නේ. ඒ කියන්නේ නැතිව නේද සීය නැතුව නමත් අපිට දැනන්නේ නැහැ අපි කතා කරගෙන ඉන්නකොට අපි දන්නේ අපි හුස්ම ගත්තද නැද්ද කියලා. ඒකත් නෙමෙයි දැන් මෙතන සීය පාස් කරනවා. හුස්ම ගන්න බව පිට කරන බව එයා දන්නවා. හුස්ම ගන්න කින්න බෑ ඒ වෙලාවට එහෙම හුස්ම ගන්න නැත්නම් එයා දන්නවා එයා මරනවා කියලා. නමුත් ඒ හුස්ම රැල්ලේ තියෙන සීවතාවය අඩු වෙනවා. අඩු වෙලා ඉතාලම සීයම හුස්ම ගන්න තියනවා ඒක. ඒකයි පස්සම් දාන කියන්නේ අර නැත්නම් හුස්ම නොගන්නව නෙවෙයි. මම ගන්නවා හැබැයි බොහොම තුනි දැනෙනවා හැබැයි ඒක දැනෙනවා හැබැයි දැනීම හරියව තුනි දැන් සමහර වෙලාවට හිතනවා හුස්ම උඩට ගන්නවා කියලා පල්ලෙහාට හෙන්නවා කියලා දැනෙන තරමට තුනි වෙන අවස්ථා තියෙනවා ඒක තමයි තේරුම් ගන්න ඉඳලා තමයි ඔය අන්තනක වෙන විදිහකට කියලා තියෙනවා ඒක නෑ නෑ තේරුම් ගන්න බොහොම පිළිගන්න තමයි තේරුම් ගන්න ඔබතුමා ඉතාම අපහසුකමින් ඉඳලා කතා කරනකොට ඔබ දන්නවා අපිට උපකාරයක් නිසාම කතා කරන ඔබතුමා මේ දිලිප මහත්තයා ඔබතුමාට ලියලා තිනවා ගෑනු මහත්තයා කවුද ගන්න ඉපා කියලා මේ කියලා මේ තුමා මේ සංකල්පයෙන් මොනද දැන් හොඳයි මේ සතගෙන් මම අපිට මතක් කරන්නේ මේ ආශ්වාස ප්‍රාශ්වාසයත් එක්තරා කයක් විදිහට සැලකන්න කියලා. එතකොට මේ පස්සද්ධි කියනකොට කියන වචනේ අවස්ථා දෙකක් තියෙනවා කියනවා. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියලා. ඉතින් විඥාන පස්සද්ධි, චිත්ත පස්සද්ධි, විඥානයේ සැහැල්ලු බව, හිතේ සැහැල්ලු බව වෙනවා. එතකොට වේදනා සංඥා සංකාර පස්සද්ධි කාය පස්සද්ධි වේදනා සංඥා සංකාරයන්ගේ සැහැල්ලු බව තමයි මේ කාය සැහැල්ලු බව කියලා කියන්නේ. එතකොට කාය සැහැල්ලු වුණා වෙන්නේ වේදනා සංඥාවන් සැහැල්ලු වෙනවා. එතකොට අපිට මෙතෙන්දි සලකා බලා ගන්න වෙනවා ආශ්වාස ප්‍රාශ්වාසය පිළිබඳ අපි කායක් විදිහට සැලකුවොත් එහෙම ඒ කාය සංසිඳෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒක කාය සංසිඳෙන්න විදියක් නැහැ වේදනා සංඥා සංකාරයන් සංසිඳින්නේ නැතුව. එතකොට තමයි මේ පස්සම් බෑන් කාය සංකාරකෙන් තත්වෙට කෙනෙකු එන්නේ කියන කොට කියන විදිය තමයි මේ පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම කැමති ඒ කාරණා පිළිබඳව වෙනත් කල්යාණ මිතුරු මිත්‍රයන්ටත් දැන් අපි යොමු වෙමු ටිකක් චිත්ත මහත්මයාට ජයන්ත මහත්මයාට මම ගොක් කරුණු කරලා හින්දා මම කැමති යොමු වෙන මෙතන ඒ ආනාපාන සති භාවනාව කරන කල්යාණ මිතුරු ඉන්නව ගොඩක් ඒකට පුළුවන් නම් එකතු වෙන අපිත් සමඟ මේ කාරණාව සම්බන්ධයෙන් තිරුවන් සරණයි. හොඳයි මම එහෙමනම් ශ්‍රීමති මහත්මිය වෙන ශ්‍රීමති මහත්මිය ඔබතුමීට මම ආරාධනා කරනවා ශ්‍රීමති මහත්මිය ඔබතුමී කොහොමද මේ පස්සම් බෑන් කාය සංකාරම් කියන දේ භාවනාවෙන් තේරුම් ගන්න තියෙන්නේ ඒ විකෙන තම පොතපත ඉන්න තුනට කමන්නේ භාවනාවකින් තමන්ට දැනෙන විදිහින් කතා කරොත් වඩාත් හොඳයි නේද ඊළඟට සරණයි සරණ ආනාපාන සති භාවනාව මම ඒ තරම් දුරට ගැඹිලා නැහැ. ආනාපාන භාවනාව සෝතත්ව අසත්ති සතෝ අසත්ති කියන පළවෙනි අදියර වගේ ඒ හැටියේ මම තාම ඉන්නේ. ඒක නිසා මම කැමති යහගෙන ඉන්න මේ ඒ ගැන මම එක්ක කියන්න පැහැදිලි කිරීමක් කරන්න තරම් අධ්‍යක්ෂින්නේ සමාවෙන්නේ ගැන කියලා හිතනවා. හොඳයි. තේ සම්බන්ධ ඒක සමාන තිය සමාන තේරුම් ගන්නයි. හොඳයි. සේන මහත්මයා ඔබතුමා කියනකොට ඩ්‍රොප් වුණා එතුමා. මම එතුමා කණිඩක් දාලා කියලා දැක්කේ නැහැ. එතුමාත් යනවා කියලා කිව්වා. චිත්ත මහත්මයා තනවා කිව්වා. හොඳයි. හොඳයි. වෙනත් කල්‍යාණ මිත්‍ර මිත්‍රි කුටුප් කර කැමති අය ඉන්නවද එකතු වෙන්න සාකච්ඡාවට? හොඳයි. එහෙමනම් මම හිතන්නේ අපි එමුණ අදවසේ සාකච්ඡාව නිමා කරමු නේද? කල්ලා මිත්‍ර මිත්‍රයන්ට එක තියෙන මම හිතන පසුබිම් ඇති අධේහ. ඥාන මහත්මයා අපි එහෙම කරමුනේ ඔබතුමාත් බොහොම පස්සේ හදිසියේ තියෙන්නේ ඔබතුමාට බොහොම පිං පස්කම් තියෙදිත් අපිට බොහෝ දේ කියලා දුන්නා මම මෙදී සම්බන්ධිකරණය කරපමනයි චිත්‍ර මහත්මයාත් ඔබතුමාත් එකතු වෙලා අපිට බොහෝ කාරණා වලදී කියලා දුන්නා මම ආනාපාන සති භාවනාව වැනි දෙයක් මේ සතියන්තේ මතක් කරගන්න එක බොහෝ හොඳයි සතියන්තේ භාවනාව වලට වැඩිපුර අවධානය යොමු කරන්න හිතන කෙනෙකුට උපකාරයක් වෙයි කියන මට්ටමකට හෝ ඉතින් අපි බොහෝ අලුත් දේවල් එකතු කරේ නැහැ නමුත් මනසක තැනක තියාගෙන ඉන්න උදව් කරගත්ත පමණයි අපි එමුනම් ඒ ආකාරයට අද දවසේදී මේ සාකච්ඡාව නිමා කරමු නැවතත් අපි ඉරිදා දිනේදී සාකච්ඡාවක මුණ ගැහෙනවා උදෑසන ලංකාවේ වෙලාවෙන් පහ මාර්ට ඉතාමත්ම අගනාසූ උපදේශනාවක් අපිට ඉස්සරහා තියාගෙන ඉන්නේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන කියලා ආරාධනා කරන හැමෝටම. එහෙමනම් අපි අද දවසේදී සාකච්ඡා නිමා කරමු. සම්බන්ධ වෙච්ච සියලුම කල්යන් මිත්‍රයන්ට සුඛදායක සතියන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන්ගේ භවනා කටයුතු තමන්ට සාර්ථකව කරගන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි.